නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයාමි නමස්කාරවේවා සංගරුවනට සමදා මහසංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණයාමි සාදු සාදු සාදු පින්වතුනි පින්වත් දරුවනි එක අතකින් බැලූ විට ඔබ ලොකු වාසනාවක් මිටින් අරන් ඉපදුනේ ඔබ අහලා තියෙනවා ඇති මහෞෂධ පණ්ඩිතයා ඉපදුනේ සඳුන් ගැටක් මිටින් අරන් ඒ වගේ අපිත් කුමක්ද වාසනාවක් මිටින් අරන් ඉපදිලා තියෙනවා ඒ තමයි මෙවන් තරුණ වයසේදී අපට ජීවිතය ගැන යම් කිසිවක් ජීවිතය ගැන සත්‍ය වූ දෙයක් අහන්න පුළුවන් අවස්ථාවක් ලැබීම මා හිතන්නේ මේ ලෝකයේ ඉතාමත්ම සුළු පිරිසකටයි මේ අවස්ථාව ලැබෙන්නේ බුද්ධ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්සුන්ගේ ස්වභාවය මෙහෙමයි පුංචි අවදියේ අපි වැඩිපුර හිත යොදන්නේ මොනවටද සෙල්ලම් කරන්නයි ඒක අදත් එහෙමයි එදත් එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළා මේ පුංචි කාල ළමයි කුලම් පෙටි සෙල්ලම් කරත්ත සෙල්ලම් බෝණික්කු සෙල්ලම් දුනුයි තල අරගෙන සෙල්ලම් කරනවා කියලා. එතකොට පුංචි කාලේ ළමයාට බත් කන්න සිහියක් නැහැ. නාන්න කරන්න ඕනේ කියලා සිහියක් නැහැ. පොඩි දරුවා ඊටාම ඉක්මන්ට ඇදලා යන්නේ මොකේද? සෙල්ලමටයි. අපිට ඒ වගේ යුගයක් තිබුණ නැද්ද? අපිට ඒ වගේ යුගයක් තිබුණා. දවසම අපිට නිවාඩුවක් ලැබෙන්නේ කොයි වෙලාවද? මේ හැම තිස්සෙම අපි කල්පනා කරන්නේ සෙල්ලම් කරන්නයි. සමහර අවස්ථාවලදී අපි සෙල්ලමට ගිහින් දෙමව්පියන්ගෙන් ගුටි බැට කන අවස්ථා නැද්ද? ජීවිතවල තියෙනවා. මගේ ජීවිතෙත් තිබිලා තියෙනවා එහෙම. සෙල්ලම් කරන්න ගියාම අපි කෑම කන්න වෙලාවට එන්නේ නැහැ. පොත් බලන්න එන්නේ නැහැ. නාන්න එන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන් කල්පනා කරන්නේ අර සෙල්ලමෙන් ලැබෙන ආස්වාදේ විඳින්නයි. අපි ටික ටික යොවුන් වියට පාතබනකට මොකද වෙන්නේ? අර පුංචි පුංචි සෙල්ලම් අපින් ඈත් වෙනවා. ඊට පස්සේ අපේ ජීවිතේ හිතට ලොකු දෙයක් හැටියට ඉන්නේ මොකද්ද? අපේ හිතේ වැඩිමහල් වෙනකොට අධ්‍යාපනයෙන් රැකී ආරක්ෂාවලින් මේවා එන අතරේ අපිට හිතෙන්නේ අපිට හැමදෙස්සෙම එන්නේ පණිවිඩේ මාධ්‍යයෙන් තෙන්නේ හැමතැන වෙන මොකද්ද? මේ යෞවන කාලේ තමයි ජීවිතේ තියෙන හොඳම සුන්දරම අවධිය. ඒකටම ගැලපෙන්න මිනිස්සු මාධ්‍ය වලින් එක එක දේවල් හදනවා. මාධ්‍ය වලින් හදනවා, ශ්‍රවණ මාධ්‍ය වලින් හදනවා, නාට්‍ය හදනවා, පිම් හබ. එතකොට හිතන්නේ මේ යෞවන ජීවිතයට සම්බන්ධ අනිවාර්යම දේ කියලා මොකද්ද? ප්‍රේමය. පිම් හබ වලට නාට්‍ය හදනවා. ඉතින් කෙල්ල කුල්ල අඬ අඬ අර නාට්‍ය අහනවා. ඊට පස්සේ ඔන්න දානවා සින්දු. ඊට පස්සේ නැටුම් තරඟ. මේ වගේ දේවල් වලට වීගෙන් යමු වෙන්නේ නැද්ද? තරුණ වයසේ දූල පුතාලා යමු වෙනවා. එවන් වීගෙන් යමු වෙන පරිසරයක දුවෙක් හරි පුතෙක් හරි කල්පනා කරන ඕන නැහැ. මට මීට වඩා දෙයක් මට මේ ජීවිතේ සොයන්න ඕනේ කියලා පුදුම සහගත දේ සිටිවිල්ල නෙමෙයි. ඒ හේතුව ඒ සිටිවිල්ල එනකොට ඊට වඩා දෙයක් තිබීම. තේරෙනවද කීපේක? දැන් අපි ගත්තත් බටහිර රටක කෙනෙකුට නටනට කෑගහ ඉන්නකොට මීට වඩා දෙයක් අපිට ඕනේ කියන සිටිවිල්ල ඒගොල්ලන්ට එනකොට ඊට වඩා දෙයක් ඊ සමාජය තුල නැහැ. එතකොට ඒ සමාජය තුල නැති නිසා බිහි වුණා ඒ සමාජය තුල තරුණ පිරිස් ජිප්සීස්ලා වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජිප්සීස්ලා වෙලා ඒගොල්ල වෙනම ජිප්සීස් කියන අයිකුන්ට ගියෝ. එතකොට ඒගොල්ලන්ට වෙනම සංස්කෘතියක් බිහි වුණා. ඒගොල්ලෝ එකට ඉන්නවා. රස්සාවල් කරන්නේ. ඒගොල්ලෝ පාක්වල ඉන්නවා. ඊරසි මේගොල්ලෝ හොයනවා දැන් මේ නටන ගායන ලෝකයට වඩා විශේෂ වූ දෙයක් ලෝකේ හොයනවා. ඒගොල්ලන්ට හම්බුන්නේ නැහැ. ඊරසි ඒගොල්ලෝ පෙළඹුණා හෂිෂ් වලට. හෙරොයින් වලට. ලැන්ඩ් ඒගොල්ලෝ පෙළඹුණා වෙනත් වෙනත් දේවල් වලට නොදැනීම. දැන් බලන්න එතකොට මේ පවතින සමාජය තුල ගීත ගැයීම, නැටීම, විනෝද වීම ආදී දේට වඩා යමක් සොයද්දී ලෝකේ ඒ සොයන දේ නැහැ. ඒ සමාජය එක නැහැ. දැන් අපි ගත්තොත් කතෝලික සමාජය. තරුණයන්ට හිතුනොත් නෑ මේක දැන් ඒ පාපිට. අවර මීට වඩා දෙයක් හොයන්න ඕනේ කියලා ඒගොල්ලන්ට නෑ. මුස්ලිම් සමාජය. මේගොල්ලෝ කල්පනා කළොත් මේ අපිට මීට වඩා දෙයක් ඕනේ කියලා නෑ. එතකොට බලන්න මේ වෙනස්කම. ඉතින් මේ නිසා බටහිර සමාජයේ විශාල හිදෙසක්. විශාල හිදෙසක් තියෙනවා. ලুকু ගැප් එකක් තියෙනවා. එතකොට ඒ නිසා මේ 1900 මුල් ගණන්වල ඉන්දියාවෙන් ගියා සාදුරෙක්. ඒ සාදුරයා ගිහිල්ලා මේ අර තාලම්පට කියන එක ඔබ දන්නවනේ. අර ටංගාලෙ වදින්නේ. ආන්නේ තාලම්පට ගගහ මෙයා මේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල වීදිවල මෙයා ඉඳගෙන මෙහෙම පොඩි බජන් එකක් කියන්න ගත්තා. හරි රාම හරි ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ හරි හරි හරි රාම හරි රාම රාම රාම හරි හරි කියලා. අර ජිප්සීස්ලට තමයි ඉස්සෙල්ලා මේක ඇහුනේ. ඒගොල්ලෝ කොහොම යා වට කරගත්තා. ඇහුවා මොකද්ද මේ? එයා කිව්වා මේක මන්ත්‍රයක්. මොකද්ද මේ මන්ත්‍රෙන් දෙන්නේ? මේ මන්ත්‍රෙන් දෙන්නේ ලිබරේෂන්. ෆ්‍රීඩම්. විමුක්තිය දෙනවා කිව්වා. හිම්බත් වෙලා හිටපොයි එක හුස්මට එක වැළඳගත්තා. ඊට පස්සේ ලොකුම රිලිජියස් මොමන්ට් එක වුණේ ඒක. ඊට පස්සේ ඒක පැතිරෙනවා. රුසියාවේ ඔබ දන්නවා ගෝර්බචෝප් ආලා තිනු ගෝර්බචෝප් ගැන. ගෝර්බචෝප් ගියාවා ඔබට මතක ඇති පෙරෙත්‍රොයිස්කාද මොකද්ද කියලා එකක්. ඒකේ ආවේ අර රුසියානු කොමියුනිස්ට් ක්‍රමය මැදිස්ත කිරීම. කරන්න බැරි වුණා. ඒක බැරි වෙලා මොකද වුනේ? ඇමරිකන් කොමන්ත්‍රණයේ කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටිලා වැටුණාට පස්සේ සම්පූර්ණයෙන්ම රුසියාව තුල තිබිච්ච අර කොමියුනිස්ට් ආකල්පෙහිමම බිඳ වැටිච්ච ගමන් ලොකු පිපිරීමක් ආවා. ලොකු හිදෙසක් ආවා. හිදෙස එනකටම ඇමරිකන් කාරයෝ අර ක්‍රිෂ්ණ කන්සර් සොසයිටි මූවමන්ට් එකේ පිරිස මඩගාලා රුසියාවට ආවා. ඇවිල්ලා පටන් ගත්ත තාලම්පට ගහන්න. හරි රමහරකේෂ දැන් සී ටිකක් හින්දු ඉන්නවා. ඒ සමාජයේ හොයනකට ඒ සමාජයේ කවුරු හරි දෙයක් දීලා තියෙනවා. ඒකෙන් තමයි ඒක පුරවන්නේ. එතකොට මෙහි එහෙම ලොකු විපර්යාස උනේ නැහැ. මේ සමාජවල. මේ සමාජවල වෙන්නේ මේ ගැප් එක එනකට පිරිස යන්නේ යෝන් දේශපාලනයට. ගිහිල්ලා ඉතින් අඬ කඩා ගන්නවා, බිලි කඩා ගන්නවා, අකලට මැරිලා යනවා. එතකොට මෙහි දෙන්නේ අර හිදේශ පුරවන්නේ ගිරිය පුප්පගෙන කෑ ගහන ඉඩ අරලා. නමුත් මං කිව්වේ ඒකයි ඔබට ඒ ලෝකෙ කිසි තැනක ඒ හිදෙස ඇති වෙනකොට ඒක පුරවන්න සත්‍ය වූ දෙයක් නැහැ. ඉන්දියාවේ දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඉන්දියාවේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඉන්දියාවේ තියෙනවා අලුත් සමාජයක් බිහිවෙගෙන එනවා. හොඳට සල්ලි තියෙනවා. ඒ සමාජය තුළ ඉතින් ওই රෙස්ටුරන්ට් වලට යනවා, කනවා, බොනවා, ඊළඟට ඔය මේ ක්ලබ් වලට යනවා, ඩිස්කෝ නටනවා. දැන් එහෙම පිරිසක් බිහිවලා තියෙනවා තරුණයෝ. ටික දවසක් ගියා මේ තරුණයන්ට අර ඉන්දියාවේ තියෙනවා පුදුම සංකල්පයක්. මොකද්ද මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේ කකා බිබී නැටීමේ තේරුම කියන එක හොයන්න. යනවා මෙහෙම ගෙන්ද ගේ අතැල්ලා යනවා යන්න. ඒක ක්ෂණින් අබිනික්මන් කරනවා. දැන් ඒ තත්ත්වය ඉන්දියාවේ ගොඩ නැගීගෙන එනවා. එතකොට අර ඇමරිකාවගේ කවදාවත් අර ධනපතිම රාමුවක් තුල හැදී වැඩි ඉන්න පරිසරයක් ඉන්දියාවේ නැහැ. එකපාරට ඉන්දියා මිනිසුන්ගේ ඔළුවල තියෙනවා ඍෂිවරු වෙලා හිටියා, රජකුමාරවරු දාලා ගියා, වල් වැදුනා, තපස් රැක්කා. මේ කතන්දර ගොඩක් මේ සමාජේ තියෙනවා. බටහිර ඒවා නැහැ. රුසියාවේ ඒවා නැහැ. චීනේ ඒවා නැහැ. චීනේ ගැප් එක එනකොට ඉස්සරහට මොකක් වෙද කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. එතකොට නමුත් ඒගොල්ලන්ට නැහැ. ඔබේ ජීවිතේට අද මොකද්ද මේ ජීවිතේ අර්ථය? කකාබිවි ඉන්න එකද, සින්දු කියන එකද, නටන එකද? මොකද්ද මේ ජීවිතය අපිට තියෙන්නේ කියලා හොයද්දි ඔබේ ඇහෙන මායමක තියෙනවා නම් බුදු කෙනෙකුගේ ධර්මයක්. අන්න ඒක ඔබලද ලොකුම වාසනාව. ඒ වාසනාව ඔබට දැන් මං කියපු තේරෙනවද? ඔබට ජීවිතේ යමක් හොයද්දී ඔබට ඔබේ සවන්පත් මායිමේ බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙනවා කියන්නේ ඒක නම් විස්මිත දෙයක්. ඒක මහා අද්භූත දෙයක්. අහම්බින් කඩාගෙන වැටිච්ච එකක්. බලමු දැන් ඔබේ සවන්පත් මායිමේ තියෙන බුදු කෙනෙකුගේ ධර්මය. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. ඒ දවස්වල ඊට පොඩ්ඩක් ඈතින් තියෙනවා අම්බලට්ටිකා කියලා පුංචි අඹ වනයක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්මිලා හිමින් හිමින් වැඩියා ඒ අඹ වනයේට. ඒ අඹ වනයේ හිටියා එක්තරා භික්ෂුවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුතා. කවුද? රාහුල ස්වාමීන් වහන්සේ අඹ වනයේ හිටියා. එතකොට ඒ රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ කුටිය පැත්තේ වඩිනවා. දැකලා උන්වහන්සේ ඉක්මනින් ආසනයක් පැනෙව්වා. පනවල පාසෝදන්න වතුර බඳුනක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අර ආසනේ වැඩ ඉඳලා පාදෝණී කළා. පාදෝණී කරපු භාජනේ අර වතුරගත් පාදෝණී කරන්න වතුරගත් භාජනේ පැන් ස්වල්පයක් තිබ්බා. දැන් රාහුල පොඩි ස්වාමින් වහන්සේ ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුලය, ඔබට පේනවද මේ වාජනේ? පේනවා. රාහුල මේ වාජනේ තියෙන්නේ බොහොම පැන් ස්වල්පේ නේද? චුට්ටයි නේද? එහෙමයි ස්වාමිනී. මේක දැන් තියෙන්නේ බොහොම ටිකයි කිව්වා. රාහුලය, යම්කිසි භික්ෂුවක් දැන බොරු කියනවා නම් දැන බොරු කියනවා නම් එයාගේ මහානකම බොහොම ස්වල්පයයි කිව්වා. ඒක දිනු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක භික්ෂුන් වහන්සේලට විතරක්ද තියෙන්නේ? ඒක අපි කාගේ ජීවිතේටත් පොදු දෙයක්. අපි කවුරුත් දැන බොරු කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ මහානකම ස්වල්පයි. කියනවා ඒකේ තේරුම මොකක්ද? අපිට තියෙන දැන් මහානකම කියලා කියන්නේ එහෙම නැත්නම් එකින් අදහස් කළේ මොකද්ද උන්වහන්සේ? ඔබට හිතන හැටි. මහානකම කියලා අදහස් කළේ මොකද්ද? චිත්ත දියුණුව. හරි. චිත්ත දියුණුවට යන්න බෑ. අපි අපේ ජීවිතේ අපි ඕනම කෙනෙකුට අපිට උවමනා නම් යම්කිසි මානසික දියුණුවක් කරා යන්න ඒකට යන්න බෑ. එතකොට මේ චිත්ත දියුණුව කරා යන්න අපිට හරි වැදගත් මොකද්ද? සත්‍යවාදී වීම. සත්‍යවාදී වීම හරිම වැදගත්. සත්‍යවාදී වීම තුල වැඩින්නේ මොකද්ද? පෞරුෂය. චිත්ත දියුණුව කියන්නේ පෞරුෂ වර්ධනයක්. එතකොට ඒකට හරි උපකාරී වෙනවා. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ සත්‍යවාදී කියන එක පටලෝගන ඉන්නවා. සමහරු අපිට කියනවා අනේ ස්වාමීනි අපිට මේ හරි වැඩේ මේ අපිට මේ ඇත්ත කියන්න බෑ. මගෙන් දවසක් ඇහුවා කෑවද කියලා. මම ඉවිලි කාලා හිටියේ නෑ. මම කිව්වා කෑවා කියලා. ඉතින් අනේ ස්වාමී මේ නෝන්ජල්කම. මම තාම කෑවේ නෑ කිව්වම ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නෑ. ඒ වගේ දේවල්. එහෙම ඊළඟට සමහරට අපි කියමු අපිට කාට හරි මොන හරි අපි හිතන්නේ නැතු මොන හරි අපිට වචනයක් කියවෙනවා. අපි කිය මේක අර්බුදයකට හේතු වුණා කියලා. අහනවල ආවට පස්සේ ඔබ මෙහෙම එකක් කිව්වද? අනේ මට වැරදුනා මට එහෙම එකක් කියුණා. මට දැන් තේරෙනවා ඒක නරකයි කියලා මං එකකින් සංවර වෙනවා. ඒකද හොඳ නෑ කියන එකද හොඳ? අනේ නෑ මං දන්නේවත් නෑ කියනවා. ඒකද හොඳ නෑ මට වැරදුනා මං එහෙම එකක් කිව්වා මං නොමග ගියා. මට ඒක තේරෙනවා ඒක අර්බුදයක් කියලා මං ඒක නිවැරදි වෙන්න ඕනේ මට. දැන් පෞරුෂය තියෙන කොතනද? ආන්නේ මට ඒක නිවැරදි වෙන්න ඕනේ මට. නැත්නම් මට වැරදුනා ඒක. මට ඒක නිවැරදි වෙන්න ඕනේ. මං ඒක කියපු එක මට වැරද්දක් කියලා මට තේරෙනවා. මට ඒක හදා ගන්න ඕනේ. එතන තමයි පෞරුෂය තියෙන්නේ. අතනදී ඒක නැහැ කිව්වහම මොකද වෙන්නේ? සමහර විට ඒක එතන ඉවර වෙනවා. ඊට පස්සේ සමහර විට ඒක කරපු චෝදනාව ආයි කැරි කියා උද්‍යාට. එයා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? තමන්ට ධර්මයට එන්න තියෙන හැම අවස්ථාවකම, ඒ කියන්නේ මානසිකව තමන්ට දියුණු වෙන්න තියෙන හැම අවස්ථාවකම එතන ඉඳලා තමන්ට අහිමි වෙනවා. අපිට හොයන්න බෑ මේ අපිට තේරෙන්නේ නෑ මේ බොරු කීම තුල එච්චර ලুকু දෙයක් ජීවිතයකට සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ අපි හිතනවට වඩා විශාල අර්බුදයක් බවට පත් වෙන බොරු කීම. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අර භාජනයේ තිබිච්ච වතුර පොඩ්ඩ වීසි කළා. භාජනෙන් අරගෙන ඒ වතුර ටික වීසි කළා. වීසි කළා හිස් භාජනයේ තිබ්බා. තියලා හෙව්වා මේ රාහුලය පේනවනේ මේක දැන්. දැන් මේකේ තිබිච්ච වතුර ටික ඔක්කොම වීසි වුණානේ පිටතට කියලා හෙව්වා. මෙහෙමයි කිව්වා ඔක්කොම වීසි කළා කිව්වා. රාහුලය දැන බොරු කියනවා නම් එයාට මානසිකව දියුණු වෙන තියෙන අවස්ථාව එයා වීසි කළා. දැන දැන බොරු කියනවනම් එයාට මානසිකව දියුණු වෙන්න තියෙන අවස්ථාව එයා වීසි කළා. බලන්න මේ අපිට ජීවිතේ හරි වැදගත් මේක. සමහර විට අපි දැන දැන බොරු කියන්න පුළුවන් අපගේ තත්ත්වය ආරක්ෂා කරගන්න. වෙන්න බැරිද? කවුරු හරි කියන්නේ කෝය කඩකඩච්ච කතාවක් කියනවා. දැන් එයා හිතන ඒක එයා පිළිගත්තොත් එයාගේ තත්ත්වයට බාධාවක් වෙයි. එනසියා මොකද කරන්නේ? ඒක නොපිලිගෙන ඉන්නවා නෑම කියනවා. නමුත් ඊට වඩා යාගේ ගුණයක් කිස්මතු වෙනවා. ඒ අවංක වුණා නම් බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා මිනිස්සෙකුට චිත්ත දියුණුවක් ලබන්න තියෙන අවස්ථාව එයා වීසි කළා වෙනවා. බොරු කීම සිද්ධ වුණොත් අපිට පුළුවන් ද තවදුරටත් මේ බොරු කියන කෙනත් එක්ක ගනුදෙනු කරන්න? බෑනේ. මම මගේ ජීවිතේ බලලා තියෙනවා මට කෙලින් කතා කිරීම සමහර අවස්ථාවලදී සෑහෙන පාඩු වෙලා තියෙනවා. හැබැයි පාඩු වුණාට ඒක මට ඒ පාඩුව ලාභයක්මයි. මහමෙවුනාව තුළ යම් ගිහි කෙනෙක් අර්බුදකාරී චරිතයක් නිර්මාණය කරගත්තා නම් ඒකට හේතුව බොරු කීමමයි. මහමෙවුනාව තුළ යම් පැවිදි කෙනෙක් අර්බුදකාරී චරිතයක් නිර්මාණය කරගත්තා නම් ඒකට හේතුවත් බොරු කීමමයි. එහෙනම් බොරු කීම කියන එක මේ ආයතනයකට පමණක් අදාළ එකක්ද? නෑ. දැන් අපි ගමු ගිහි ජීවිතේ ඔබට මේ බොරු කීම කියන එක ඔබේ ජීවිතේට නරක විදිහට බලපන්නේ නැද්ද ඔබට යම් කිසි විදිහකින් හැදෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ හැදෙන්න තියෙන අවස්ථාව මගහැරී යනවා දැන් අපි ගත්තොත් සමහර විට මේ ගිහි ගෙදර සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගිහි ගෙදර නැත්නම් පවුල් ජීවිතයේ ගත කරන දෙමව්පියෝ අතර සම්පූර්ණ සාර්ථකත්වයේ තියෙන එකිනෙකා කෙරෙහි විශ්වාසය මතද සැකේ මතද ඒ විශ්වාසය පළදින ප්‍රධානම දේ මොකද්ද බොරු කීම එක දවසක් එකපාර බොරු කිව්වොත් ඊට පස්සේ සමහර විට ඒක ජීවිත කාලෙටම ප්‍රශ්නයක් වෙනවා මේ නිසා ජීවිතේ මේ මානසිකව යම් කිසි කෙනෙකුට දියුණු වෙන්න තියෙන හොඳම දේ තමයි බොරු කීම නොකිරීම ඒ කියන්නේ බොරු නොකීම ඊළඟට බුදුරජාණන් වහන්සේ අර හිස් භාජනේ මුණින් අතට හැරෙව්වා මුණින් අතට හරවලා රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුල දැන් බලන්න මේ වාජනේ දිහා දැන් මේක තියෙන්නේ මුණින් අතට හරවලා ඔය වගේ තමයි රාහුල කවුරු හරි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ දියුණු වෙන්න තියෙන අවස්ථාව මුණින් අතට හැරෙව්වා වගේ එයාට චිත්ත දියුණුව ලබන්න තියෙන අවස්ථාව මුණින් අතට හැරෙව්වා වගේ අපි කවුරුත් කතා කරන්නේ සත්‍ය නම් අපිට හරි ලේසි නේද මේ අපේ ජීවිතය තුළ ඇති වෙන යම් යම් ගැටලු ආර්බුද තියෙනවා නම් යම් ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ විසඳගන්න ලේසි නේද හරිම ලේසි සත්‍ය කියනවා නම් බොරු කියනවා නම් ඉතාමත්ම අමාරුයි ඒ මොකද හේතුව යම් කිසි කෙනෙක් බොරුව කියනකොට ඒක අපි දන්නේ නැහැ ඒක බොරුව කියලා ඒ නිසා මේක කියනවා ජීවිතයේ මානසික දියුණුව මුණින් අතට හැරෙව්වා වගේ කියනවා බොරු කීම. එහෙමනම් ජීවිතය තුළ අපට මානසිකව දියුණු වෙන්න ඕමනා නම් ඒ දියුණු වෙන කෙනාට තියෙන්න ඕනේ ලක්ෂණයක් තමයි සත්‍යවාදී වීම. සත්‍යවාදී වීමේදී අපිට හරි වැදගත් අපිට ඒක වැදගත් විදිහට හසුරවන්න ලැබුණා. අපි මෙහෙම කියමු ඔන්න අපිට කවුරු හරි කෙනෙක් අපේ මිත්‍රයෙක් ඉන්නවා. එයා එක්කෝ එයාගේ වැඩ පිළිවෙල අපිට අල්ලන්නේ නැහැ. එතන අපි විවෘත වුණොත් මේ ඔයාගේ මේ කියන දේවල් වලට අපිට එකඟ වෙන්න බෑ. අපි හිතට අමනාපයක් ඇති වෙනවා. අනේ මට ඒක දුරු කරන්න. අපේ වර්තමාන සමාජයේ ඉතර දියුණුද? නමුත් මේ මට්ටමට අපි ගන්න ඕනේ. බටීරයක තියෙනවා. දැන් දිනක එක කතා කර කර ඉන්නවා නම් ඒකට එකඟ වෙන්නේ නැත්නම් ඒකට ද්වේෂය තියෙනවා නම් යා කියලා මට දැන් තරහ ඇති වෙනවා ඇත්ත එක කතා කරන්න ගියම අනේ මට මේක බෑ තවදුරට එක්ක සමහර අවස්ථාල් තියෙනවා දැන් තව කෙනෙක් අපිට එක කතා කරනවා අපි අකමැති අකමැත්තෙන් හරි සමහර විට අපිට සිද්ධ වෙනවා එයාට අහුම්කම් දෙන්න එහෙම වෙන අවස්ථාල් නැද්ද මේ සමාජේ බටීර සමාජයේ එක නෑ බටීර සමාජයේ කෙලින්ම කියනවා මේක මට කරදරයක් මේක මට අහන්න බෑ ඔබ හිතන්නේ සමාජය තුළ තියෙනුනේ අපි විඳෝ විඳෝ ඒක අහගෙන ඉන්න එකද මේක කෙලින් කියලා නවත්වන එකද මම කැමති අන්නේ ඒක කෙලින් කියලා නවත්වන එක දැන් සමහර අය මගේ ළඟට එනවා එළකින ස්වාමීන් වහන්සේ මට මේ සිද්ධාන් හරිය පීඩාවෙන් ඉන්නේ මට මේක මුල ඉඳලා කියන්න ඕනේ දැන් මේ කියන්නේ ලෑශියකට මට පෑ හතර පහක් දෙන්න වෙනවා මං කියන එහෙම බෑ විනාඩි පහට මේක පුළුවන්ද කෙටි කරලා කියන්න කියලා දැන් අකමැත්තෙන් එයාල ගන්න මම අහහිනට වඩා නරකද අර කැමැත්තෙන් ඒ පහ අහන එක විනාඩි පහ අකමැත්තෙන් පෑ ගණන් වාඩි වෙලා මමත් අමාරුවෙන් දක්මි ටික කා ඉන්නවට වඩා හොඳ නැද්ද විනාඩි පහට කියන්න කියලා මම කියන එක මේ මට කියන ඊට පස්සේ නෑ ස්වාමීන් වහන්සේ මට හරියට ඕන බෑ මට එනම් බෑ කියලා මට අහන්න ඔයා විනාඩි පහකින් කියන්න ලෑස්ති නම් මට කියන්න මං කැමති අහන්න අපූර්වට විනාඩි පහට කියනවා අර පෑ ගාන මට සෑහෙන කාලයක් යනවා කිය කී කියන එක ලස්සනට විනාඩි පහට කෙටි කරලා දෙනවනේ. ඊට පස්සේ මං විනාඩි දෙකකින් කතා කරන ඉවරයි. අනුන්ගේ දේවල් පැය ගණන් අහා ඉන්න එක ඊළඟ අර්බුදේ. ඒ නිසා එතකොට තමයි අර මේ අනිත් එක තමයි මං හිතනවා මේ බොරු කියන්න හේතු වෙන ප්‍රධාන එකක් මොකද්ද? ඈ out of control බොරුක යන්න හේතින ප්‍රධාන එකක් පාලනයක් නැතිකම. මොකේ පාලනයක්ද? වචනේ. දැන් මේ නිසා මේ අපි සාමාන්‍ය මේ ජීවිතේ දැන් අපි ගත්තොත් මේ මානසිකව දියුණු වෙන්න ඕනේ සමාජය තුළ මේ බොරු කීමෙන් වළකින්න ඉතාම වැදගත් එකක් තියෙනවා පුරුදු කරන්න ඕනේ. මොකද්ද? නිශ්ශබ්දතාවය. කතා නොකර සිටීම. කතා නොකර සිටීම කියන එක අපිට ප්‍රැක්ටිස් කරන්න බැරිද ඔබ හිතන්නේ? පුළුවන් වෙන්න ඕනේ. දැන් මම හිතාගෙන ඉන්නේ අපේ අසකෝලත් ඒ විදිහට හදන්න දවස් දෙකක් නෝබල් සයිලන්ස් කියලා කතා නොකර සිටීම. අවස්ථිතීම කතාබත නැහැ. අවශ්‍ය වෙලාවට බණ කිව්වා වන්දනාවට ගිහලා ඒටි කතා කරන ටික විතරයි. අනෙක් වෙලාවට කතා කරන්නේ හැමදේම නිශ්ශබ්දතාවයට පුරුදු කරනවා. මම මේ බැලුවා මේ බොරුවක් කියවෙනවා නම් එක්කෝ පිරිස අතර නිකන් අනවශ්‍ය කතා බහකට එනවා නම් මේකේ තේරුම මොකද? මේක පාලනයක් නැතිකම. දැන් අපි ගත්තොත් වෙන මෙහි වැඩසටහන් වලදී අපි හොඳට ඒක තේරෙනවා. අපි දෙනවා සම්පූර්ණ පුංචි විවේකයක් දෙනවා. ඒ පුංචි විවේකයේදී මේගොල්ලෝ නිකන් ඉන්නේ හරියට නිකන් තට්ටමගෙන ඉන්නේ. වචන ඔක්කොම නිකන් හිර කරගෙන ඉන්නේ විවේකේ නැක. ඊට පස්සේ පට පට පට ගාලා වචන පිට වෙනවා. අර විනාඩි පහට ඉන්න බෑ. මේක තේරුම මොකද්ද? අපි මේ වචනය පාලනය කිරීම පුරුදු කළා නෑ. මේ නිසා හරි වැදගත් වචනේ පාලනය කිරීම. වචනේ පාලනය කරන්න පුරුදු වුණොත් මට හොඳට තේරෙන හැටියට හොඳට බලන්න. මම කියන එක ඇත්තද බොරුද කියලා සමහර අවස්ථාවලදී බොරුවක් කියුණාට පස්සේනේ මතක් වෙන්නේ, "චේ මට බොරුවක් කියුණානේ." එහෙම වෙන්නේ නැද්ද? ඒකට හේතුව මොකද්ද? මේක කියවෙන්න ඉස්සර වෙලා ඇයි සිහියේ වැඩ කළේ නැත්තේ? ඒ වචනේ තියෙන්නේ පාලනයකින් තොරවයි. ඒකයි මේක වෙන්නේ. එහෙනම් මේක යම්කිසි පාලනයකට ලක් වෙන්න ඕන. අන්න ඒකට කියනවා වචනේ සංවර කරනවා කියලා. එතකොට අපිට අර හිතන්න අවස්ථාව ලැබෙනවා. මම මේ දැන් කියන්න හදන්නේ මොකක්ද? එතකොට තේරුණොත් නෑ, මට මේ දැන් කියවෙන්න හදන්නේ බොරුවක් කියලා තේරුණොත් එයා සැනකින් ඒක එලිට දාන්නේ නෑ. හරි වටිනවා මේ නිශ්ශබ්දතාවය පුරුදු කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර මුණින් අතට හරවපු භාජනේ කෙලින් අතට හැරෙව්වා. හරවලා හිට රාහුල ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා, "පින්වත් රාහුල, දැන් මේ කෙලින් තියාපු භාජනේ මුකුත් තියනවද කියලා අහුවා." "තියනවද මුකුත්?" "නෑ, මේක හිස්." "රාහුලය, යමෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ චිත්ත දියුණුව හිස්." "මුකුත් නෑ" කියනවා. "එයාට මුකුත් නෑ" කියනවා. "එහෙමනම් අපේ චිත්ත දියුණුව ආරම්භ වන්නේ මොකෙන්ද?" "සත්‍ය කතාවෙන්, සත්‍ය වචනයෙන් චිත්ත දියුණුව ආරම්භ වන්නේ." අපි කියමු අපි කාට හරි බැන්නා. තව කෙනෙක් අහනවා, "මං හැබැයිද මේ මට බැන්න කියන්නේ?" "ඔව් මං බැන්න." "එතකොට අන ඇයි බැන්නේ?" "මං බැන්නේ මෙන්න මේකයි." එතකොට ඒක සාකච්ඡා කරලා විසඳන්න බැරිද? එතකොට ඊට පස්සේ පුළුවන් වෙනම් බොහෝ විට. හැබැයි යා කියනවා නෑ නෑ නෑ, දන්නේවත් නෑ මං. කතා කරන දෙයක් තියෙනවා ඊට පස්සේ. නෑ. මේ නිසා මේ බොරු කීම බුදුරජාණන් වහන්සේ මේකට ඊට පස්සේ පෙන්වා දෙනවා මේ බොරු කීමේ හානිය කියනවා. මේ රාහුලය රජුරු කෙනෙකුට ඇතෙක් හිටියා. මේ යුද්ධෙට යවන්න පුළුවන් දක්ෂ ඇතෙක්. මේ යුද්ධර යන ඇතා ඇතාට පුළුවන් ඉස්සරහ කකුල් වලින් බිඳිනවා, තාප බිඳිනවා කරනවා, කඳින් බිත්ති වලට ගහනවා. එතකොට වම් කඳින් බිත්ති වලට ගහනවා, දකුණු කඳින් බිත්ති වලට ගහනවා, පස්සේ කකුලෙන් බිත්ති වලට ගහනවා, ඊට පස්සේ දළ දෙකෙන් දොරල් වලට ගහනවා, කඩනවා, මේව කරනවා. හැබැයි මේ ඔක්කොම කරද්දී ඇතා හරි කල්පනාවෙන් ඉන්නවා සොඬ වැල ගැන. සොඬ වැල දාන්නේ නැහැ මේකට. රජ්ජුරුවෝ එතකොට හිතනවා, මේ ඇතා මේ යුද්ධෙට ගිහින් ඉස්සරහ කකුල්ලෙලුනුත් ගහනවා, කඳිනුත් ගහනවා, කඳේ දෙපැත්තිනුත් ගහනවා, පස්සේ කකුල්ලෙලුනුත් ගහනවා, දළිනුත් ගහනවා. හැබැයි මේ ඇතා හොඳ ආරක්ෂා කරගෙන ඉන්නවා. මෙයතා රජ්ජුරුවන්ට ජීවිතයේ පරිත්‍යාග කළා නෑ. ඊළඟට තව ඇතෙක් ඉන්නවා. එයතා ඉස්සර කකුල් දෙකනුත් ගහනවා, කඳේ වම් පැත්තනුත් ගහනවා, කඳේ දකුණු පැත්තනුත් ගහනවා, ඔළුවෙනුත් ගහනවා, දළ දෙකනුත් ගහනවා, පිටිපස කකුල් දෙකනුත් ගහනවා, හොඬ වැලිනුත් ගහනවා. රජ්ජුරුව කල්පනා කරන මේක පුදුම ඇතෙක්. මේක ඉස්සර කකුල් දෙකනුත් ගහනවා, කඳේ දෙපැත්තෙනුත් ගහනවා, ඔව් පස්ස කකුල් දෙකනුත් ගහනවා, දළ දෙකනුත් ගහනවා, හොඬ වැලිනුත් ගහනවා. මේ සතා ජීවිතයේ මේ සතාගේ රකින්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සතා ජීවිතේ ආතෑරලා තියෙන්නේ. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් රාහුලේ දැනදෙන බොරු කිව්වොත්, දැනදෙන බොරු කියනවා නම් එයා එයාගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගෙන තියෙන අවස්ථාව ආතෑරලා තියෙන, එයාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා. දැනදෙන බොරු කිව්වොත් කරන්න බැරි පාපයක් නෑ කියනවා. ජීවිතය අත්හැරලා කියනවා තියෙනවා. ඒ නිසා හොඳට හිතට ගන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ කියනවා හොඳට හිතට ගන්න, මම නම් බොරු කියන්නේ. හොඳට හිතට ගන්න කියනවා, මම නම් බොරු කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අවංක ජීවිතයක් පුරුදු කරගත යුතු ආකාරයේ, අවංක ජීවිතයක් දිනු කරගත යුතු ආකාරය පෙන්ලා දෙනවා. හා රාහුලය, කණ්ණාඩිය තියෙන්නේ මොකේටද? ඔබ කියන්නේ කණ්ණාඩියක් ඕනේ ඇයි? ඈ? තමන්ගේ අඩුපාඩු සොය සොයා හදාගන්නයි කණ්ණාඩිය තියෙන්නේ. තමන්ගේ අඩුපාඩු සොය සොයා හදා ගැනීමටයි. අන්න කණ්ණාඩියකින් බලලා තමන්ගේ අඩුපාඩු සුවිසුව හදාගන්නවා වගේ කයින් යමක් කරනවා නම් කණ්ණාඩියකින් බලලා හදාගන්නවා වගේ කයින් යමක් කරනවා නම් ඒ කරන වැඩේ ගැන කල්පනා කර කර මට මේක හිතසුව පිණිස පවතීද නැද්ද කියලා නුවණින් විමස බලලයි ඒක කරන්න ඕනේ කියනවා. යම් කිසි දෙයක් කරනවා නම් කයින් ඒක කරන්න ඕනේ. මම මේක කරනවද නැද්ද කියලා නුනි ඉමසිමුස බලලා හොඳ සිද්ධියක් තියෙනවා. කොසල් රජුරෝ චාරිකාවේ, වඩිද්දි නගර චාරිකාවේ දැක්ක මේ උඩ තට්ටුවක සඳුළු තලයකින් ලස්සන කාන්තාවක් ඉබිල බැලුවා. ඉබිල බැලුවාම ඒ වෙලාවෙම කොසල් රජුරෝ තේ දිහා බැලුවා. රජුරෝනි බැලුවේ නිකාන්තාවකින් ගෞරව සම්ප්‍රීත්‍ය බයපක්ෂපාති බවට මොකද කළේ? hina una බොහොම නැමිලා hina una රජුරෝ නිකන් වාසී වුණා. ඊට පස්සේ මේ නාකි රජාට මේ රාගය ඇති වුණා. මේ කවුරු ගැනද? අර සඳුල තලින් බලාපු ස්ත්‍රිය ගැන. හිටිලා රජුරෝ සේනාපතියට කතා කරලා කියනවා, සෙනවිය මේ ගමනේදී නුඹ දැක්කාද මගේ අමුත්තක්? දැක්ක ස්වාමීනි. මට කොතනදීද මේ අමුත්ත ඇතුණේ? ස්වාමීනි අසවල් තැනදී නේද? එසේ සේනාපති. නුඹ හිතන්නේ කොහොමද ඒ මාගේ අමුත්ත මොකක්ද? ස්වාමීනි මා දැක්ක ඔබ වහන්සේ වෙනස් වුණානේ අර අසවල් තැන අර කාන්තාව දිහා බැලුවේලේ පටන්. එසේ සේනාපති. ඈ කවරෙක්ද? මහරජතුමනි ඈ විවාහකයි. ඈ ස්වාමීක් සිටි. සේනාපති කම් නැත. රජානි කම් නැත. සේනාපති එසේනම් මා දණී කරන දේ ඇගේ ස්වාමියාව කෙසේ හෝ මැරවිය යුතුයි. දැන් ඔන්න ඒ කාල රජවරුන්ගේ වැඩ. ඊට පස්සේ රජුරෝ නියෝග කළා අර මනුස්සයට එන්න කියලා. ආවා. වැඳ වැටලා ඇති ඉඳලා කිව්ව, දිව්‍යයන් වහන්සේ අවසරයි. හා නුඹ ගැන මහා බොහෝ පැහැදී සිටිවි. නුඹගේ සේවයේ මාලිගාවට ඇවැසියේ. අහෝ ස්වාමීනි, දිව්‍යයන් වහන්සේ මේ ගැත්තාට අනුකම්පා කරන සීක්වා. මා බොහෝ මහින්සක දුකසී ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මා පෙර පරිද්දින්ම සේවය කරන්නම්. මේ මාලිගාවට ආයුති සියලු අයබදු මාගේ වන්න නැත නැත නැත නුඹගේ සේවේ ඇවැසිමයි. නුඹට දෙගුණයක් වැටුප් දෙමි. නුඹට සියලු පහසුකම් සලසා දෙමි. නුඹට මේ මාලිගේ ආසන්නයේම නිවසක් දෙමි. දැන් මේ පැහැදිලා අර මිනිසයාට ඊටපස් කරන්න දෙයක් නැහැ. දැන් රාජාන දැන් රජුරු බලාගෙන ඉන්න මේකව මරවන දවස එනකන්. දැන් රජුරුන්ට දැන් ඉස්පහසුවක් නෑ අර කාන්තාව තමන්ගේ අන්තපුරේට ගෙන්න ගන්නකම්. රජුරුව කියනවා දවසක් මියාව කැඳිවා එම්බා පුරුෂේ අද සවස මට නවනීත කියන මැටි දිය කරපු නවනීත කියන මැටි දිය කරපු සුණු මිශ්‍ර ජලයේ නාන්න ඕන. මට අද බඹර කඩපුල් වලින් මල් පළඳිනු නාලා සවස් වෙනකට ගෙනින්. මේ මිනිස්සයා උඩ ගිහින් බිම වැටුණා. ඇයි හේතුව? මේ දෙකම තියෙන හිමාලේ. දැන් මෙයා හවස් වෙනකට ගෙයින් ඕන කිව්වා. නුඹ ගිනාවේ නැත්තම් නුඹේ මරණයයි. ඊට පස්සේ මේ පුද්ගලයා එක පිම්මේ දිව්වා ගෙදර. ඇයි ස්වාමීනි කියලා බිරිඳ කරන්න දෙයක් නැහැ සොඳුර මගේ ජීවිතය ඉවරයි කිව්වා. මට අද මැරුම් කණ්ඩ වෙනවා. මට යන්න විදියක් නැහැ හිමාලයට ගිහිල්ලා හවස් වෙනකට ගෙයින්න. හැබැයි දැන් මට කරන්න දෙයක් නැහැ. මම දැන් යන්න ඕනේ. ඒ වෙලේ බත් උයවේ ඉන්නවා. රජු ස්වාමීනි තාම බත් ලිපි කරන්න දෙයක් නැහැ කිව්වා. බාගට තැඹෙන එක හරි මට බෙදලා දෙන්න. ඉතින් බෙදලා දුන්නා. මෙයා බත් මුල තරම් දුවනවා. දැන් මේ කොහෙටද දුවන්නේ? හිමාලයට. දුවනකොට මෙයා දැන් දුවගෙන යනකොට දැන් මට හොද්දටම බඩගිනි. මෙයා මොකද කළේ? බත් මුල ලිහිලා කන්න ලෑස්තියකට හිඟන්නෙක් ආවා. මෙයා හිඟන්නට භාගයක් දුන්නා. මෙයා ඒ කොටසක් කනකට 12ක් අයිනේ මාළු ටිකක් එන්නවා. කොටසක් ඉදිරි කළා මාළුන්ට දුන්නා. මම හරින් හිඟන්නම් කාලා ගෙමියා අර හිමාලේ පැත්ත බලාගෙන කෑ ගහලා කිව්වා අනේ මේ පින්වත් දෙවිවරු ඇද්ද? මේ නාගයෝ ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මා අසා තිබෙනවා තිරිසන් සතෙකුට දුන්නොත් 100 ගුණයක විපාක. මිනිසෙකුට දුන්නොත් 1000 ගුණයක විපාක කියලා. මං අද මගේ බත් මුලෙන් කොටසක් දුගියෙකුට දුන්න 1000 ගුණයක විපාක. මම මාළුන්ට ඉතුරු කොටස දුන්න 100 ගුණයක විපාක. මම මේ සියලුම පුණ්‍ය විපාක නුඹ වහන්සේලාට අනුමෝදන් කරනවා. අනේ මට කරගන්න දෙයක් නෑ. මට නවනීත මැටි බඹර කඩපුළු යෝනි. මට කරගන්න දෙයක් නෑ. මට යන දියාවක් කියන්න කියලා. මේක අහගෙන හිටියා ආර ගලා යන ගඟේ හිටපු නාගරාජෙක්. ඒ නාගරාජයා ආවා 100 කෙනෙකුගේ වෙස්ෙන්. ඇවිල්ලා ඇහුවා කොහෙද මේ ඔය ඇත්ත යන්නේ? අනේ 100 මම යන්නේ මේ මොකටද යන්නේ? මම යන්නේ නවනීත මැටි බඹර කඩපුළු ගේන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මට උවමනාවකට නවනීත මැටි වගේ කිවි බඹර කඩපුළු වගේ කිවි තියෙනවා ගෙන ආපුවා. මම මේ කොහෙට දෙන්න? මෙයාට හම්බ වුණා. මම එක පිම්මට දුවගෙන එනවා. රජුරු සේනාපතිගේ සේනාපති මූ බැරි වෙලාවත් හොයාගත්තොත් මේක මූ වෙලාවට ඒ නිසාද කලියෙන්ම ගේට්ටුව හපන් කිව්වා. වෙනදට වහන්නේ වාහන වෙලාවටද වේලාසෙනින් ගේට්ටු යවුවා ඉතින්. මම වෙලාවට ආවා. වහලා රජවාසලේ දොරටු වහලා. ඒ රෝසෙ මම අඬන්න ගත්තා. අඬන්න අරන් කිව්වා මේ සේවකයන්ට මේ බලාපල්ලා. මෙතන නවනීත මැටි තියෙනවා. මෙතන බවර කඩුපෝල් තියෙනවා. රජුරන් වහන්සේ මට කිව්වා සවස් සෑමේ නාන්න ඉස්සර වෙලා මට මේක ගේන්න කියලා. මම දැන් මේ ගෙනාවා. මගේ වරදක් නැත. මේ මං තිබ්බා මේ ගේට්ටු වහලා තියෙන මගේ වරද නිසා නෙමෙයි. රජුරු දැන් රෑ නිදි රෑ කල්පනා කරනවා. දැන් හිටපන්කෝ හෙට එළි වෙනක හෙට උදේම ගෙනලා මේක නිමම හිස ගසා දානවා. බිරින්දෑව මම මගේ ළඟට ගේන්න ගන්නවා. දැන් රජු හිතනවා ෂා ඈ කොච්චර ලස්සනද. ඈ මාදියා බැලූ අයුරු මොනතරම් සියුමැලිද. ඈ දැන් කල්පනා කරනවා. උවම කල්පනා කරන රජුරට නිින්ද ගියා. එක පාට රෑ 12ට ඉතර ඇහෙනවා අකුරු හතරක්. දු කියලා අකුරක් ඇහුණා. ස කියලා අකුරක් ඇහුණා. න කියලා අකුරක් ඇහුණා. සෝ කියලා නිකන් නෙමෙයි නිකන් නෙමෙයි මුළු මාලිගාවලම හෙල්ලුම් කාලා ගියා. හීන් දාඩි දාලා නැගිට්ටා. දැන් ඉන්දියාවේ නැවිලි ඉඳලා ඊට පස්සේ රජ්ජුරුව මොකද කළේ පාන්දර බමුණන්ව ගෙන්නවා බමුණන්ව ගෙන්නලා කිව්වා මේ අනේ මම මට නිින්දක් නැහැ මට මරණ බිය ඇති වුණා මොකද්ද විපතක් වෙන්න තියෙන්නේ මොකද්ද විපතක් කිව්වා ඊට පස්සේ බමුණ බැලුවා ස්වාමීන් වහන්සේ හීනේ දැක්කේ කීයද ඉදිරියට කිව්වා මම 12:55ට කියලා කිව්වා කියමු බැලුවන් ස්වාමීන් වහන්සේ හරි භයානක නැකතරනේ පිළිලා තියෙන්නේ ඉස්සේ නැකතේ බැලුවා බලනක ඔබ වහන්සේගේ කේන්ද්‍රීයට අනුව නම් දැන් මේ නැකත දිහා බැලුවාම ඔබ වහන්සේට භයානක විපතක් වෙන්නයි මේ යන්නේ අනේ එතකොට කිව්වා අනේ බ්‍රාහ්මණ වරුනි මම මේකෙන් බේරෙන්නේ නම් ඔබට විශාල යාගයක් කරන්න වෙනවා මේකෙන් ගැලවෙන්න කොහොමද කියලා කොහොම මෙහෙමයි කරන්න තියෙන්නේ හඩක් 500ක් මරන්න ඕනේ එළුව 500ක් මරන්න ඕනේ ඌරු 500ක් මරන්න ඕනේ කුකුළු මරන්න ඕනේ මිනිස්සුත් 500ක් මරන්න ඕනේ යාගයක් ඉතින් රජුළු කල්පනා කළා හරි මහ පොළොවද ශ්‍රේෂ්ඨ ජලයේද ශ්‍රේෂ්ඨ මහ පොළොවයි මහ පොළොවද ශ්‍රේෂ්ඨ ගස් කුලන්ද ගස් කුලන් ගස් කුලන්ද ශ්‍රේෂ්ඨ සත්තුද සත්තු සත්තුද ශ්‍රේෂ්ඨ මිනිස්සුද මිනිස්සු මිනිස්සුද ශ්‍රේෂ්ඨ ඇමතිවරුද ඇමතිවරු ඇමතිවරු ශ්‍රේෂ්ඨ මමද මම එහෙනම් මම වෙන යාගයක් ළම්මකෝ කියලා සම්පූර්ණයෙන් තීරණය කළා මේ යාගය කරන්න. දැන් මේ මිනිස්සු ගේනවා ගැට ගහනවා සත්තු ගේනවා ගැට ගහනවා ඊට පස්සේ මල්ලිකා බිසු මේක දැක්කා. ස්වාමීන් මොකද මේ කියලා ඇහුවා කලබලෙන්. නුඹට කිසි වගක් නැහැ කිව්වා මහ බිසු උන්වහන්සේ උනාට. මට මේ මරණේ අතලක කිව්වා මේ රාජකාරිය වලට කල්පනා කර කර ඉන්නවා කිව්වා. මම මේ මහජනයාට සේවය කරන්න හිත හිතින් ඉන්න රජෙක් කිව්වා. මම මහජන සේවය ගැන කල්පනා කර කර නිින්දට ගියා. මේම භයානක අකුරු හතරක් මට ඇහුණා. මේකෙන් බේරගන්න තියෙන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ කෝ නෑ අපි කෝකට බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් අහමු. ඉතින් වාසනාවට මල්ලිකා බිසු වගේ කෙනෙක් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔබට මේ ප්‍රශ්නය අදාළ නැත මේ શબ્දේ ඔබට අදාළ නැත මේ શબ્දය වෙන දෙයක් කිව්වා මේක ඔබට බලපාන එකක් නෙමෙයි මීට කලින් මීට අවුරුදු දහස් ගණනකට කලින් හිටියා කිව්වා මේ රජගහනුවර සිටුරු හතර දිනේ මේ හතර දිනාට හොඳට සල්ලි තිබ්බා මේ හතර දිනාට හොඳට ධනෙ තිබ්බා එක්කෙනෙක් කිව්වා දැන් අපිට ඇති වෙනකන් සල්ලි තියෙනවා අපි හොඳට හම්බ කරලා තියෙනවා අපි මේකෙන් පින් කරමු. එතකොට අර ඇමති ඉතුරු සිටුවරු කිව්ව නෑ නෑ කියලා ආච්චිලාගේ වැඩ කිව්වා. පින් කරන්න ඕනේ නෑ කිව්වා. අපිට මේ සල්ලි තියෙනවනේ. තව කෙනෙක්ව එහෙම නෙමෙයි එහෙනම් අපි ගෙඩ ගෙවල් දොරල් හදලා එක එක අයට සලකලා අපි උත්සව තියමු. ඒවලනේ. එහෙම නෙමෙයි කිව්වා. අපි හොඳට කාලා බීලා නටලා සිරසි කියන විදියට හොඳට කාලා බීලා නටලා හොඳට විනෝද වෙලා ඉමු. ආ කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ කණ්ණාඩිය නැහැ දැන් මොකද කණ්ණාඩිය තමන් යමක් කරනකොට මේක තමන්ට හිත සුපිනිස පවතීද නැද්ද කීක තේරුම් ගන්න කිව්ව කල්පනා කරලා ඒක දන්නේ තමන් යමක් කතා කරනකොට ඒ කතා කරන දේ තමන්ට හිත සුපිනිස පවතීද අනුන්ට හිත සුපිනිස පවතීද කියලා කල්පනා කරලා හිත කතා කරන්න කිව්වා ඒ සිස්ටම් එක නැහැ යමක් හිතනකොට ඒක හිතලා එහෙම කල්පනා කරන ඒක නැහැ හිතු මනාපිට කෑම බිව්වා හිතු මනාපිට වල්කම් කළා හතර දිනාම නිරේ ඒ නිරේ ඉපදිලා ආ රජුරන්න මොකද්ද පින තුවිච හරි බලන්නනේ නිරේ ඉපදිලා ඒ එක්කෙනෙක් නිරෙන් උඩට ආව ඒ ලෝදී නරකෙන් ඔලු ආපෙලා එයාට අනේ මට මේකයි උනේ කියලා එයා කියන්න හදුවා කියා ගන්න හම්බුනේ අකුරයි ආයට ගියා දෙවෙනි එක්කෙනාවලට එක්කෙනෙකුට දුයන්න කියන්න බුණා. ඒ ගාතාව දුයන්නේ. මේ බුදුජානක පස්සේ ගාතාවක් මෙන්න මේකයි කිව්වා මම හිතුවේ. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා නිරේ ලෝදිය හැලියෙන් උඩට ආවා. එයාට සයන් විතර කියා ගන්න හම්බුනේ ආය ගියාට. ඊළඟ එක්කෙනා උඩට ආවා. එයාට නයන් විතර කියා ගන්න හම්බුනේ ආය යට ගියා. ඊළඟ එක්කෙනා උඩට ආවා. එයාට සෝයන්න කියා ගන්න හම්බුනා යට ගියා. මේක කිව්වා. බලන්න හොඳ වෙලාව කියන්නේ මේ වෙලාවේ එතකොට අර මිනිස්සයා දැනගත්තා මේක මොන හරි මට විපතක් තියෙන කියලා ඒ මිනිස්සයා පාන්දරීම මොකද කළේ? කෙලී මෙදාගේ ජේතවනාරාමයට. ගිහලා ජේතවනාරාමයේ හිටියේ. ඒ රජ්ජුරුව ඉදා එතන කතා කරනකොට මේ මිනිස්සයා එතන ඉන්නවා. ඊටවසේ මනුස්සයෙක් කිව්වා ස්වාමීනි මටත් මේ කරදරයක් වෙලා ඉන්නේ මට මෙහෙම මම නෙළුබුදලි මෙහෙම ගේන්නේ මම දැන් ගෙනා රජුරු ඉස්සරහා කිව්වා රජුරු දැන් දාඩිය දාලා බීම් බලාගෙන කිව්වා බොහොම උදැගෙන අපික මට මේ වීලාසෙනින් දොර වහන්න උනානි කිව්වා වගක් නොදන්න වගේ එක කියලා අන්ත රජුරු බේරුණා එතන මේකෙන් අපිට පේනවා අර මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදය අපි හිතනවට වඩා අපට අතිශයින්ම උපකාර මෙතරම්ම දියුණු මේක තමයි මම හිතනවා අතිශයින්ම නවීන මෙතරම්ම දියුණු උපදේශන ක්‍රමයක් ලෝකෙ වෙන නැහැ අයි මේක සම්පූර්ණ ඒක පවරන්නේ කාටද තමන්ට දැන් ඔබ වෙනින් වෙන කෙනෙකුට කණ්ණාඩි බලන්න පුළුවන්ද පුළුවන්ද අනේ මගේ මේ මූණ අප්සෙට් ඔයා ගිහිල්ලා කණ්ණාඩියෙන් බලනවාද පුළුවන්ද අපිට තමන්ගේ මූණේ අප්සෙට් එක බලා ගන්න තමන්ම කණ්ණාඩි පාවිච්චි කරන මේක එක එක්කෙනා ලවා මූණි කුණ හොදන ක්‍රමයක් නෙමෙයි මේ තම තමන් විසින් තම තමන්ගේ මූණේ ඇදකුද බලන්න බුදුරජාණන් හරි ලස්සන කණ්ණාඩිය මොකේද තියෙන්නේ කියලා ඇහුවා කණ්ණාඩි තියෙන හොද්දට ඇදකුද හොයලා හරි ගස්ස ගන්නයි කිව්වා මෙන්න කණ්ණාඩි වගේ තමන්ගේ කයින් යම් කිසි දෙයක් තමන් කරනකොට හොඳට හිතන්න කිව්ව එක ආය ආයමත් මට මේක හිතසුව පිණිස පවතීද මට මේක හිතසුව පිණිස පවතීද මේක මට අනිත් දිනෙකට හිතසුව පිණිස පවතීද මේක මේක කොහොම පවතීද කියලා ආය ආය හිතන්න කිව්ව හිතලා ඉවරලා කරන්න කිව්ව වචන කතා කරනකොට හොඳට කල්පනා කරන්න කිව්ව මම මේ කතා කරන කතාව මට හිතසුව පිණිස පවතීද අනිත් අයට හිතසුව පිණිස පවතීද එතන යම් කිසි ක්‍රියාවක් හිත සූපිනිස පවතින්නේ නැත්නම් තමන්ට ඒ වගේ මිත සූපිනිස පවතින්නේ නැත්නම් අනුන්ට ඒක අපි නොකර ඉමු යම් කිසි ක්‍රියාවක් තියෙනවා ඒක තමන්ට හිත සූපිනිස පවතින්න පුළුවනි අනුන්ට හිත සූපිනිස පවතින්නේ නැහැ ඒකත් අපි නොකර ඉමු යම් කිසි ක්‍රියාවක් තියෙන පුළුවන් තමන්ට හිත සූපිනිස පවතිනවා අනුන්ට හිත සූපිනිස පවතින්නේ නැහැ ඒකත් අපි නොකර ඉමු යම් කිසි ක්‍රියාවක් තියෙනවා තමන්ටත් හිත සූපිනිස පවතිනවා අනුන්ටත් හිත සූපිනිස පවතිනවා ඒක කරමු එතකොට ඒක කරන්න නම් එයා හැමතිස්සෙම තමන්ගේ කුමක්ද පාවිච්චි කරන්න ඕනේ මොලේ කල්පනාව නුවණ පාවිච්චි කර කර තමයි ආයක කරන්න ඕනේ කියනවා ඒක එහෙම කල්පනා කළොත් අන්න ඒකෙන් උපදිනවා කියන පින එතකොට යම් ක්‍රියාවකින් පිනක් උපදින්න නම් ඒ ක්‍රියාව තමාටත් හිතසුව පිණිස පවතින්න ඕන අනුන්ටත් හිතසුව පිණිස පවතින්න ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බැරි වෙලාවත් තමන්ට යම්කිසි ක්‍රියාවක් සිද්ධ වුණා තමන්ට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ අනුන්ට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ දැන් තමන්ට ප්‍රත්‍ය නුවණින් විමසනකට ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාකරණයට තේරුම් ගන්නවා අන්න එතකොට යා මොකද කරන්නේ කල්යාණ මිත්‍රී ගාවට යන්න ඕන ගිහිල්ලා යාට කියන්න ඕනේ මගේ අතින් මේක උනා මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට යාට සංවර වෙන්න පුළුවන්. සංවර වුණාට පස්සේ ඒ උපදේශාරන් සංවර වුණාට පස්සේ යා හිතනවා දැම්මම යමක් කරනවා මට අහිත පිණිස පවතින්නෙත් නැහැ අනිත් අයට අහිත පිණිස පවතින්නෙත් නැහැ හිතසුව පිණිස පවතින දේ මම දැන් කරන්නේ කියලා හිතන එකට මොකක්ද ඇති වෙන්නේ යාට? සිතට ඇති වෙන ප්‍රීතිය. සිතට ඇති වෙන සතුටක්. ඒ සතුට විඳින්න කියනවා. මනුෂ්‍යයෙකුගේ ජීවිතයක යම් කිසි ක්‍රියාවක් කළාම ඒ ක්‍රියාව තුළ තමන්ටත් හිත සූපිනිස පවතිනවා නම් අනුන්ටත් හිත සූපිනිස පවතිනවා නම් ඒ ක්‍රියාව ගැන මතක් වෙනකොට එයාට මොකද ඇති වෙන්නේ සතුටක් ඒ සතුට විඳින්න කියනවා ඒ විඳින්න යහපත දියුණු කරන්න කියනවා ඊළඟට වචන දැන් ඔන්න අපිට වචන කතා කරන්න සිද්ධ වෙනවා එතකොට වචන කතා කරන්න සිද්ධ වෙනකොට දැන් මේ වචන වෙන් කරගන්න කියන මම මේ කතාව කරගෙන ගියොත් මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම අනිත් අයට හිතසුව පිණිස පවතින්නෙත් නැහැ. දෙපැත්තටම ආයත පිණිස පවතින්නේ. අන්න ඒ වගේ වචන කියන්න එපා. ඒක නොකියයිමු. එතකොට තව වචන තියෙන ඒ වචන කියන්නේ තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතින වචනය දාන්නේ ඒවට කියන්නේ මොකද්ද අකුසල්. ඒව මොනවද? වචනෙන් වෙන අකුසල්. ඒකින් හටගන්න විපාක හිත සුව පිණිස පවතින්නේ නැහැ. ඒක අහිත පිණිස පවතින්නේ. ඒ බඳු වචන තමන්ට කියවුනොත් තමන් මොකද කරන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ගිහලා කියන්න ඕනේ මට මගේ වචනේ මෙහෙම වැරදුනා. ඒ මේ මගෙන් කටින් පිටවෙච්ච වචන මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. අන්නයි හිතසුව පිණිස පවතින්නේ නැහැ. එහෙනම් ඔබ මීට පස්සේ ඒ වගේ වචන පාවිච්චි කරන්න එපා කියලා උපදෙස් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ යාට? එයා සංවර වෙලා ඊට පස්සේ යා කණ්ණාඩියකින් බලන වගේ නුවණින් සිත සිතා නුවණින් කල්පනා කර කර තමයි එයා වචන කතා කරන්නේ. එතකොට එයා නුවණින් කල්පනා කර කර තමාටත් හිතසුව පිණිස පවතින අනුන්ටත් හිතසුව පිණිස පවතින වචන කතා කරාම එයාට වචන කතා කිරීම හේතුවෙන් ලොකු ප්‍රීතියක් ලොකු සතුටක් උපදිනවා. අන්නේ සතුට විඳින්න කිව්වා. දැන් බලන්න අපිට මේ සතුටක් උපද්දවන්න පුළුවන් ප්‍රඥාවෙන් යුක්තව කුසල් දියුණු කළානේ. කිසිම වේදමක් කියන්නේ අපිට මුදල් ඕනේ නැහැ මේ වැඩේට. අපිට උමනා කර හැබැයි මුදලින් ගන්න බැරි එකක් තියෙනවා. මොකක්ද උමනා කරන්නේ? නුවණින් විමසීම. නොද සියෙන් නුවණින් විමසීමස. හැබැයි මේ විදිහට කෙනෙක් කල්පනා කළොත් මෙයාගේ චරිතේ මෙහෙම කල්පනා කරන එකේ චරිතේ හොඳ පාලනයකට ලක් වෙනවා. එතකොට එයා හොඳ වැදගත් විදිහට කතාබස් කරන වැදගත් චරිතයක්. මොකද අපිට හරිය ලේසියෙන් නොවැදගත් චරිතයක් බිහි කරගන්න. අපිට හරිය අමාරුයි වැදගත් චරිතයක් බිහි කරගන්න. වැදගත් චරිතයක් බිහි වෙනවා. ඒ කියන්නේ ඔයා හොඳට කල්පනා කර කර කතා කරන්නේ. එහෙනම් ඒකේ තේරුම මොකද? මේ කටට එනේනේව එළියට දාන්නේ නැහැ. කටට එනේනේව එළියට දාන්නේ නැහැ. එතකොට කටට එනේනේ එළියට දානවා කියන්නේ හරීම අනතුරුදායක. දැන් බලන්න මිනිස්සෙක් කල්පනා කළා. දැන් මට මතකයි මම මේ පෙරේද ගමනක් යද්දී මං ඉස්සරහින් යනවා ටිපර් එකක්. එතකොට මේ වාහනේ මේ මිනිස්සෙක් ගාව තියෙන වතුර බෝතලේ බොන වතුර බෝතලේ. දැන් ඒක ස්ලෝ එකේ යනවා ටිපර් එක ස්ලෝ එකේ යනවා. අපි යන වාහනේ පිටිපස්සෙන් එනවා. දැන් මං ඉස්සරහ සීට් එකේ වාඩිලා ඉන්නේ. මට පේනවා මේ ටිපර් එකේ ඉන්න මිනිස් පාර අයිනින් යනවා 100 කෙනෙක්. අර මිනිස්සු ස්ලෝ එකේ යනකොට අර බිබි හිටපු වතුර බෝතලේ එක පාට මෙම ඩැනියෙල්ගෙන් එලිට දාලා 100 ක උළුට හැලුවානේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට එක පාට හිතුණා මේක කරන්න ඕනේ කියලා. එතකොට ඒ දැන් යා ඒකේ ලෑස්තුනි විනෝදයක්. මම බැලුවා මේ මිනිහා මේ අහ කියන පවක් එකතු කරගත්තු හැටි මේ පාර යන අහිංසක 100 කෙනෙක්. එතකොට මොකද වුනේ? මේ අහ කියන පවක් නේ. එහෙම යද්දි අර 100 ගොරුට අරක වක් කළා. මං කල්ප චී මං කල්පනා කළා මේ පුද්දල කොච්චර පෞකාරයක්ද කියලා මේ වාහන යන එක. ඒ හේතුව අර අහිංසක 100ට අරක දානකටම 100ට පුදුම විදියට කේන්ති ගියා. 100 අර වාහනි පස්සෙන් පැන්නුවා හයියෙන් කුණු හරපෙන් බැන බැන. බලන අර අහිංසක 100ගේ හිතට අර විකෘතිය දීලා සතරියුනේ දාතියි පුද්ගලික අර මේ ටිපඩේක හිටියා. පැහැදිලි මේක ඉස්කෝලේ ගියපු නැති එකෙක් වෙන්න ඕනේ. මේ ඒ වගේම ධර්මයක් අහලකටවත් ස්පර්ශ වෙච්ච නැති එකෙක්. එතකොට බලන්න එයාගේ ජීවිතේ සමහරට එයා එහෙම hina වෙලා හකාගල hina යයි. හැබැයි ඒක පස්සෙන් එනවා. මං ඒ නිසා තමයි වාහනයක යද්දි වැස්ස වෙලාක මම හැමදාම කියලා තියෙන්නේ පාරි වතුර වලක් ගාවින් කවුරු ඉන්නවනම් හිමින් යන්න ඒ වෙලාවට. ඒ වෙලාවට හයියෙන් යන්නවත් හොඳ නැහැ කියලා. අයි අපි දන්නවා ඉස්සර මට හොඳට මතකයි මම මේ වාහනේ නැති පයින් යන කාලේ සමහර දවස්වලට මේ අපේ ඇඟට කපාගෙන ගිහිල්ලා වාහන වතුරෙන් මගේ සිවුරු මඩ නැවිලා තියෙනවා. ඉතින් එහෙම කළ සතුටක් විඳිනවා මිනිස්සු. සමහර ගෑනුලා මේ පාරේ යනකොට දුවලා දන්නවා ඇති. සමහර මේ කසඩ මිනිස්සු ඩ්‍රයිවිං කරනවා. වතුර වල ලයින් ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඇඟට මඩ ගහගෙන ගියේ නැද්ද? ඊට අවස්ථාවක් නැද්ද? තියෙනවනේ. සතුටක් ලබනවා හිතාමතා ඒගොල්ලෝ ඒක කරන්නේ. හැබැයි ඒක කරන්න හදනකට කල්පනා කරන්නේ මේක තමාට හිතසුව පිණිස පවතීද අනුන්ට හිතසුව පිණිස පව අර පොඩි ඒ ගෑනලමට විහිළුවක් කරනවා කියලා හිතන්නේ ලොකු විනෝදයක් කියලා හිතලා ඒ ම්ලේච්ඡ මනසින් ගියා වැඩ කරන්නේ වෙලාවට. සමහර ගෑනුදරුව මම දැකලා තියෙනවා මේ වාහනේ එනකොට පාරේ යන දූලා අර ඒගොල්ලෝ දිගට සායා දින නිසා සමහර විට මඩ වැදුනොත් මුළු ගවම ඉවරනේ. එහෙම වෙනකොට සමහර අය ඉන්නවා මේ වාහන දකින්නට දුවනවා. පාරෙන් අයින්ට දුවනවා. එතකොට තේරුම් ගන්න ඕනේ වාහනේ ඉලෝනේ කියලා. මොකක් තේරුම් ගන්න ඕනේ? මේ කෙනාට විපතක් මෙතන තියෙනවා. මෙතන යා අකමැති දෙයක් තියෙනවා. සමහරට යා ගමනක් යනවා. වාහන ගණකට වාහනයක වටපිට බලන්නේ නැතුව කියලා ගන්නවද නැහැ. සමහරු කියලා ගන්නවා. වටපිට බලන්නේ නැතුව වාහනේ ස්ලෝ කරපු නැති වෙලාගෙන සමහරු ඉන්නවා බුලත් හපේ ගහලා බුලත් ගහනවා. වමන යනවා වගේ එකක් නම් කරන්න දෙයක් නැහැ. ඒක පාලනය කරන්න බෑනේ Tamanට. එතකොට ඉතින් වාහනේ එලිට දාලා වමනේ දාන්න ඕනේ. අනිත් සෑම වෙලාවම හිතල වැඩ කරන්න පුළුවන්. මේ පුංචි දේවල් වුණාට මේවා තමන්ගේ ජීවිතයට හරි දරුණු විදිහට බලපානවා. මොකද මේ කරන දේ හිත සුවපිනිස පවතිද නැද්ද කියලා කල්පනා කරන්නේ දෙපාරක් හිතන්නේ නැහැ. මම දන්නවා එක හාමුදුරු කෙනෙක් බස් එකේ නැග්ගා. නැගලා මුදුවට කටපුර හපයක් ගැහුවා. ගහලා ගියා බැලුවේ නෑ වටපිට ජනේලෙන් ඉදිරියට දාලා බුස් කාලා කෙළපාර වීද්දා. තරුණ පුතෙක් යනවා ඉන්ටර්විව් එකකට සුදු ඇඳගෙන. සුදු ඇඳගෙන යනවා ත්‍රිවිල් එකේ. සම්පූර්ණ මේක වැටුණා මේ ළමගේ ඇඟට ත්‍රිවිල් එකෙන්. අර මේකේ ඊරසි මේ ත්‍රිවිල් එක පන්නගෙන ගිහිල්ලා නැවැත්තුවා. අර බුලත් කියලා කාගෙන අර බැස් එකට නැග්ගා. නැග්ගම හාඳුරුගෙනේ. හාඳුරුගෙන නිසා මට මොකුත් කියන්න බෑ කියලා ආයි බිමට බැස්සා. ඒ පුද්ගලයා තාමත් හිටහපනවා. මගෙන් යමුනොන මම කායි කවදාවත් බුලත් කුලක් ගියා බලන්නේ වන්නේ. බලන්නේ මේ තමන්ගෙන් වෙන දේ හානි පිණිස පවතින හැටි. ඉතින් මේ නිසා හිතන්න ඕනේ අපි යමක් කරන්න ඉස්සර වෙලා මේක හිතසුව පිණිස තමාර හිතසුව පිණිස පවතියිද අනුන් හිතසුව පිණිස පවතියිද කියලා මේ වගේ දේවල් පවා. දැන් ඒකයි දැන් අපි කිව්වේ අර පෑම කාලා ඉදුල් එක මේ මේ මුල්ලකට වීසි කරන්න ඉස්සලා ඒක තමා කල්පනා කරන්න ඕනේ. මේක හිතසුව පිණිස පවතියිද කියලා. මොකද අපි බුද්ධිමත් මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. යම් කිසි තැනක තියෙනවා නම් ඒ කුණුගුඩු දාන්න ඕනේ. තමන්ගේ මල්ලේ නම් ඒක තියෙන තමන් බෑග් එකක් ගෙනල්ලා නම් තමන්ට මේ ළඟපාත තැනක් නැත්නම් දාන්න ඒක උතල බෑග් එකේ දාගන්න ඕනේ. පිටරටක ගියොත් අපිට එහෙමනේ කරන්න වෙන්නේ. දැන් අපි මේ ලංකාවේ නම් අපි සමහර ටොපියක් කෑවොත් අපි කොලේ මෙව කළා දණෙලෙන් ඉලිටි දැම්මනේ. වාහනේ කැද්දි නම් පිටරටක පුළුවන්ද කරන්න? බෑනේ. අනිවාර්යයෙන් මේක තමන්ගේ බෑග් එකට දාගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් පවා අපි හිත හිත හැදෙන්න ඕනේ. පුංචි දේවල්. එතකොට වචන කතා කිරීම ගැනත් ඒ විදිහටම හොඳට කල්පනා කර කර කල්පනා කර කර අපි හැදෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ වචනයත් හොඳට කල්පනා කරන ඕනේ. වචනයක් කතා කළාට පස්සේ මේක මට හිත සූපිනස පවතීද අනිත් අයට හිත සූපිනස පවතින්නේ නැහැ කියලා තේරුණොත් අපි ඉක්මනටම මොකද කරන්න ඕනේ? ඒ තමාටත් අනුන්ටත් හිත සූපිනස පවතින් නැති වචන කටින් පිට කරන්නේ නැති වෙන්න හදා ගන්න ඕනි. මොකක්ද හදා ගන්න ඕනි? කට. ඒ මොකද හේතුව මේක කන්ට්‍රෝල් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? කට. සමහර අවස්ථාවලදී අපිම දන්නේ දැන් කොච්චර දුරට මේ බොරු කියන්න පුරුදු වෙලා තියෙනවද කියලා නම් බොරු කියනව නෙමෙයි. කියවෙනවා. ඊට පස්සේ සිහිය නැහැ. ඊට පස්සේ කියනවා අනේ මන් දන්නේ නැහැ කියනවා. මං කිව්වේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා මේ හරියට අපි කල්පනා කරන්න ඕනේ. මොකද හේතුව අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ යම් කිසි දියුණුවක් ලබා ගන්න. දියුණුව කියන්නේ මේක. වෙන මොකද්ද නේ? අපි මම හරියට කියන එකක් තමයි මේ මනුස්සකම් දියුණුවේ නැතුව ඊට වඩා දෙයක් දියුණු කරන්න අපිට බෑ. අපේ තියෙන අපේ රටේ ප්‍රශ්නෙත් ඒකමයි. අපේ සමාජයේ ප්‍රශ්නෙත් ඒකමයි. මොකද්ද? මනුස්සකම් දියුණුවේ නැති එක. මනුස්සකම් දියුණු කරගන්න පුළුවන් නම් අපිට ඕනම දෙයක් දියුණු කරගන්න පුළුවන්. ඒ මනුස්සකම් වලට හරිය වැදගත් වෙනවා අපිට. අපි යමක් කරද්දී ඒ කරනදී ඔව් ඒක හොඳට හිතලා බලලා මේක මට හිතසුව පිණිස පවතියිද අනිත් අර හිතසුව පිණිස පවතියිද කියලා කරන්න. හැබැයි අපි කරනදී තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැත්තම් ඒ හිතසුව පිණිස පවතින්නේ නැති බව අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක තනියම කරගන්න සංවර වෙන්න බැරි නම් අපි මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා තමන් විවෘත වෙලා විවෘත වෙනවා කියන්නේ ඒකයි. කල්යාණ මිත්‍රෙක් ගාවට ගිහිල්ලා තමන් විවෘත වෙලා තමන් සංවර වෙන්න ඕනේ ආයමත් තිබඳු දෙයක් නොවෙන්න. ඊළඟට වචන කතා කිරීමේදී වචනේ වැරදුනා නම් වැරදුනායි. අපි අහලා තියෙනනේ මොකද්ද ගියේදී ඇතුන් ලවාවත් ආපස්සට අද්දන්න බෑ කියන. ඒ නිසා අපි ඒ කාපව ඇති නොවෙන්න සංවර කරගන්න ඕනේ. එතකොට අපිට ඇති වෙනවා අපි මේ මට්ටමට ආවොත් අපට හොඳට වීරියක් නුවණක් නුවණින් කල්පනා කර කර කතා කිරීමක් අපිට ඇති වෙනවා. එතකොට පින්වත්නි පින්වත් දරුවනි, ඒ විදිහට අපිට දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කයින් යහපත් දේ කළා සතුටක් විඳින්න කියනවා. මනසින් තමාට හිත පිණිස, අනුන්ටත් හිත පිණිස, සැපේ පිණිස තියෙන දේ කතා කරලා සතුටක් විඳින්න කියනවා. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මනසේ. දැන් අපි මනසින් මොකද්ද කරන්නේ? සිත ඉන්නවනේ. සිත ඉන්නකොට සමහරට අපිට රාගය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, ඊර්ෂ්‍යා හට ගන්නවා, තරහ හට ගන්නවා, බය හට ගන්නවා. මේම මනසේ එක එක වෙනස්කම් ඇති වෙනවාද නැද්ද? ඇති වෙනවා. මනසේ වෙනස්කම් ඇති වෙනකොට අපිට ඒක අඳුන ගන්න කියනවා. හඳුන ගන්න කියන මේ දැන් ඔන්න මනසේ මට මෙහෙම ඇති වෙනවා, මම මේක හිතුවොත් මට මේක මගේ හිත සුව පිණිස පවතින්නේ නෑ. මොකද මේකම දිගටම පැවතුත් මගේ විතර නෙමෙයි අනිත් අයට හිත සුව පිණිස පවතින්නේ නෑ. එහෙම මෙයා කල්පනා කරනකොට ඒ මනසේ සිතා ඉන්න එක යා ඉවත් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ. ඒකට වඩා යා වෙනත් දෙයක් හිතන්න ඕනේ. දැන් ඔන්න මං කියන්න උදාහරණයක්. ඔන්න දේවදත්තට හිතුණා සංඝයා පාලනය කරන්න ඕන කියලා. එතන දේවදත්ත අඳුනගත්තද ඒක? අඳුනගත්තේ නෑ. මේක මට හිතසුව පිණිස ඇති වෙච්ච එකක් නෙවෙයි. මේක අනිත්තර හිතසුව පිණිස ඇති වෙන එකක් නෙවෙයි. ඊට පස්සේ දේවදත්තට හිතුණා බුදු බව ලබා ගන්න ඕන කියලා. බුදු බව ගන්න හිතුණේ කොහොමද? පාරමි පුරලාද? නෑ. කොහොමද? බුදුරජාණන් වහන්සේ ඝාතනය කරපු ගමන් ඊළඟට එයාට කිව්වා මේක ඉන්නේ. එතන මෙයා මේ හිතපු එක එයා අඳුන ගන්න ඕනේ. මේක තමාට හිතසුව පිණිස පවතින්නෙත් නෑ, අනුන්ට හිතසුව පිණිස පවතින්නෙත් නෑ. එතකොට එයාට එහෙම අඳුනගන්න බැරුව ගියා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා අඳුනගන්න බැරි වුණොත් ඒක හොඳට හඳුනගන්න කියනවා. මේක හිත තමාට දුක් විපාක පිණිස හේතු වෙනවා කියලා ඒක ප්‍රහාණය කරන්න කියනවා. දේවදත්ත ඒක ප්‍රහාණය කරගන්න බැරි වුණා. නැවතුනේ කොහෙන්ද? නිරේ නැවතුනේ. කල්පයක් ආවිස පොඩිද කල්පයක් කිව්වම ඒ කියන්නේ දැන් මේ මහා භද්‍ර කල්පේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තියයි නිරේනේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සුන්ට ආවස 80,000. එතකොටත් තියා මේ කල්ප අවසාන වෙනකම් යයි එකේ. ඒතකොට බලන්න තමන්ට පොඩ්ඩක්වත් ජීවිතය අවබෝධ කරගන්න අවස්ථාවක් නැති තරමට මේ මනසේ සිටිවිල්ල වර්ධනය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මනසින් යමක් කල්පනා කරද්දී හොඳට ඉඳගෙන මේක තමාට හිතසුව පිණිස පවතිනවාද, අනුන්ට හිතසුව පිණිස පවතිනවාද හිතලා අන්න ඒක කරන්න කිව්වා. හැබැයි බැරි වෙලාවත් තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැති සිටිවිලි හිත හිතා හිටියොත් අපිට ඒක අඳුනගන්න ලැබුණොත් මේක තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා අර වචනේ වැරදුන කල්යාණ මිත්‍ර හොයාගෙන යන්න ඕනේ. කයේ ක්‍රියා වැරදුන කල්යාණ මිත්‍ර හොයාගෙන යන්න ඕනේ. මානසික ක්‍රියා වැරදුන තමන්ම තමන්ට කල්යාණ මිත්‍රයා වෙන්න ඕනේ. මොකද හේතුව? මානසයේ තියෙන සිතුවිල්ලට ආමත හොයාගන්න ගියොත් එම කල්යාණ මිත්‍රිය අපිට වෙන වැඩක් කරන්නේ අවස්ථාවක් නැහැ. නේද? තමන්ම තමන්ගේ කල්යාණ මිත්‍රයා වෙන්න ඕනේ. මේක මට හිත සුපිනිස පවතින්නේ. මම මේක මං අතාරිනා, මේක මම හිතේ තින්නේ. ආන්නේ හිමිතලා මොකද කරන්න ඕනේ? ඒක බැහැර කරන්න ඕනේ. බැහැර කරලා ඒගෙන හරියට ලැජ්ජ වෙන්න ඕනේ. මනසට ඇති වෙනෝ නම් එහෙම සිටිවිලි ලැජ්ජ වෙන්න ඕනේ. ඒක පිළිකුල් කරන්න ඕනේ. චී කියලා හිතන්න ඕනේ. හිතලා බැහැර කළා මනසෙන් අපි සංවර වෙන්න ඕනේ. ආන් එතකොට මේ මනසෙන් ඒක බැහැර වුණාම අපිට ඇති වෙනවා හරීම ප්‍රීතියක්. ආන්ගේ සතුට විඳින්න කියලා. ඊට පස්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ රාහුලේ අතීතේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා පිරිසිදු කළා නම් පිරිසිදු කළා තින්න ওই විදිහටයි කියනවා. කොහොමද? නුවණින් විමස විමස තමයි පිරිසිදු කළා තියෙන්නේ. අනාගතයේ කවුරු හරි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා පිරිසිදු කරනවා නම් ඒත් මේ විදිහටයි කියනවා. විමස විමස කිව්ව කරන්නේ. වර්තමානයේ කවුරු හරි කෙනෙක් කායික ක්‍රියා, මානසික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා පිරිසිදු කරනවා නම් ඒ කරන්න තියෙන්නේ මේ විදිහට. ඒ නිසා රාහුලය නුවණින් විමස විමසා කායිකව පිරිසුදු ක්‍රියාවෙන් යුක්ත වෙනවා කියලා හික්පෙන්න කිව්වා. නුවණින් විමස විමසා වචනයෙන් පිරිසිදු බව පවත්වනවා කියලා හික්මෙන්න කිව්වා. නුවණින් විමසීමසා මනසින් පිරිසිදු බව පවත්වන්න කියලා හික්මෙන්න කිව්වා. දැන් බලන්න හිතලා බුද්ධිමත් සමාජයකට මේ උපදේශයේ මදිද? බුද්ධිමත් සමාජයකට මේ උපදේශයේ. නමුත් ලෝකේ කවුරුවත් මේ සිස්ටම් එක දන්නේ නැහැ. මොකද හේතුව? මේක මේ නුවණින් විමසන්න ඕනේ කියන එක. නුවණින් විමසන්නේ විමසීමෙන් මොකද කරන්නේ? මේකේ යම් ක්‍රියාවක තමාට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? ඒක අයහපත පිණිස පවතිනවාද? යම් ක්‍රියාවක් යහපත පිණිස පවතිනවාද කියලා මේ ක්‍රමයට හොයන්න දන්නේ නැහැ. තේරුම් ගන්න දන්නේ නැහැ. මේ නිසා වෙන්නේ අර හිතට එන දේවල්, හිතට එන දේවල් කියන්න පෙළඹෙනවානේ. සමාජයේ විසින් පොළඹවනවා. සමාජයේ විසින් පොළඹවනවා. දැන් අපි ගත්තොත් විහිළු රජා තෝරනවා. විහිළු රජා තෝරනකට මොකද වෙන්නේ? ඔන්න රේඩියෝ එකේ විහිළු රජා තෝරනවා. ඊට පස්සේ දැන් මම බැලුවා ගෑණු ළමයිනුත් මේ විහිළු රජා තෝරන විහිළු රජින. විහිළු රජින් තෝරන ගෑණු ළමයිනුත් තියෙනවා. විහිළු රජා තෝරන පිරිමි ළමයි. දැන් එතකොට මේගොල්ලන්ට වෙන්නේ මොකද්ද? දැන් මේගොල්ලෝ කටට එන වචන විමසීමසද කියන්නේ? ඒගොල්ලන්ට බලාපොරොත්තු මොකද්ද? හිනස්සන්නනේ. හිනස්සන්න කරනවා. ඊට පස්සේ මෙයාට මේක පාලනය කරගන්න බෑ. ඊට පස්සේ මේක යනවා පොඩි ළමයින්ට. පොඩි ළමයින් කියන අපි විහිළු රජා තෝරන සෙල්ලම කරමු. මේ ළමයින් පුරුදු වෙනවා. අන්තිමට මේ හිනස්සන්න ගිහිල්ලා ඇස් රතු වෙන අවස්ථාවට එන්නේ නැද්ද? ඕන තරම් එන්න, ඕන තරම් එන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෙල්ලමටවත් විහිළුවටවත් බොරු කියන්න එපා කිව්වා. විහිළුවටවත් බොරු කියන්න එපා කිව්වා. විහිළුවටවත් බොරු කිව්වොත් ඒක කිසි දවසක තමන්ටවත් අනුන්ටවත් හිතසුව පිණිස පවතින්නේ නැහැ. කොටිම්ම කියන්නේ එක තැනක බුදුරජාණන් දේශනා කරනවා විහිළුවට සමහරු විහිළුවට බඩමුට්ටු හංගනවනේ. විහිළුවටවත් හංගන්න එපා කිව්වා බඩමුට්ටු. මොකද හේතුව? සමහරු විහිළුවට බඩමුට්ටු හංගලා හිනස් වෙනවා. විහිළුවටවත් කරන්න එපා කිව්වා ඒක. සමහර විහිළුවට මේ ඕල්ලෝසිය කටු මාරු කරනවා. දැන් මට මතකයි අපි හොස්ටල් එක ඉන්න කාලේ එක දවසක් මේ හාමුදුරු කෙනෙක් නිදාගත්තා. ඕල්ලෝසිය හතරමහට බෙල් තියලා නිදාගත්තා. 9 විතර නිදාගත්තා. හතරමහට බෙල් තියලා. දැන් 9:30 10 වගේ මට හොඳට නිින්ද ගියා. කට්ටිය මොකද කළේ? මේ ඕල්ලෝසිය මේ හතරමහට තියෙද්දි මේගොල්ලෝ කටු හතරමහට තියලා බෙල් එක සෙට් කළා. හැබැයි වෙලාව 10:30. සමහර අය නිදා ගන්න ඉස්සෙල්ලා දාත්ම දිනා මොන හොදුනා මෙහෙම කරන්නේ. දැන් උන මේ හාඳුරු දැන් හතරමහරයි කියලා හිතලා එයා හිටපු කාමරෙන් එයා නැගිට්ටා. දැන් ඉඳ කියලා නැගිටින වෙලා බලනකොට හතරමහරයි. දැන් අපි රෑ නිදා ගන්න දාත්ම දින්න එහෙම කරනකොට මොකද වෙන්නේ? දැන් හිතුව උදේ තමයි කියලා. ලැහිස්තුන පිටත් උනා. 10:30. දැන් හන්දියට ගිහිල්ලා බස් හෝල්ට් එකේ නැවතුණු. දැන් ඉන්නවා බස් නැහැ. ඒ මහත්ය ගන්න මහත්ය වෙලාවකදී ස්වාමීන් වහන්සේ දැන් 10:30. ඉතින් දැන් ඉතින් ඇවිල්ලා බණිනවා බණිනවා බණිනවා. ඒතර ඇවිල්ලා බණින එකට ඔක්කොම මොකද කරන්නේ? අනිත් ඔක්කොම ලයිකින් ආස්වාදයක් නෙහිනා වෙවි. මෙන්න මෙවැනි සමාජයක් නම් අපි විනෝදේ පිණිස මේවා කරනවා නම් මිරුඩ දරුණු දේවල් මිනිස්සු කරනවා නේ. විනෝදේ පිණිස කරනවා නම් ඒතර අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ ඒ දෙපාරක් හිතන්නේ නැතුවයි. මේ සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ මේවා කරන්නේ මේ විනෝදයට හෝ මේවා කරන්නේ මට තේරෙන්නේ නැති මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනයක් බාල. බාලයා කියලා. බාලයාට මොකද්ද තියෙන ලක්ෂණේ? නුවණින් විමසී විමසා වැඩ කරන්න බැරි කම. ඒතර බාලයෙකුගේ ගති ලක්ෂණ අපි පවත්වන්න ඕනේද? නැහැ. බාලයෙකුගේ ගති ලක්ෂණ තියෙන චරිතය නොමේරු චරිතයක්. ඒ කියන්නේ මෝරල නැහැ. දුර දිග බලන්න ශක්තියක් නැහැ. දුර කල්පනා කරන ශක්තියක් නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ අපි බාලයෙක් වෙන්නේ නැතුව ඉන්න. මෝරපු මිනිස්සෙක් වගේ ඉන්න. හොඳට මේරු බුද්ධියක් ඇතුව ඉන්න. මොකද මේ සමාජ ගෞරවය අපි සමාජයේ අපිට අපි ගැන බැලුවත් එක නැතත් එක ඒක හොයන්න ඕනේ නැහැ. මොකද හේතුව සමහර කෙනෙකුට මේ මෝරපු බුද්ධියක් එක්ක හොඳ මේ පඬිතෙක් පඬිත කියලා මෙතන කියන්නේ නුවණින් විමසීම සහ සිත කය වචනේ පිරිසිදු කරන කෙනෙක් වෙන්න සමහරු අකමැතියි. සමාජයේ පිළිගැනීමක් එයාට නැති නිසා ඔයා මොකද මේ අයින් ගහලා ඉන්නේ? ඔයා මොකද ඔයාගේ පාඩු ඉන්නේ? දැන් ඉස්සරහා විහිළු කළා. දැන් මොකද විහිළු කරන්නේ නැත්තේ? ඉස්සරහා හරියට එක එකවා කී කී අපි විනැස්සුව. දැන් මොකද නැත්තේ? ඒ මහල යාව කොන් කරයි කියලා හිතනවා. සමාජයේ කොන් කිරිල නොකිරිල අපිට අදාළ නැත. මම සම්පූර්ණයෙන් ඉන්නේ මේ මතේ. මට පිරිස කොන් කළත් එකයි නැතත් එකයි මට කිසිසේත් වැදගත් නෑ ඒක. වැදගත් වෙන්නේ මොකද්ද? තමන් හිතාමතා කරන ක්‍රියාව. ඔබට මතකද මම නිතර නිතර කියලා දෙනවා අපි කවදාවත් උපන්න ජාතියෙන් පිරිසිදු වෙන්නේ නැහැ. උපන්න කුලයෙන් පිරිසිදු වෙන්නේ නැහැ. කරන රස්සාවෙන් පිරිසිදු වෙන්නේ නැහැ. ලද උගත්කමෙන් පිරිසිදු වෙන්නේ නැහැ. තියෙන ඉඩකඩම් වලින් පිරිසිදු වෙන්නේ නැහැ. ලැබුණු රූපයෙන් පිරිසිදු වෙන්නේ නැහැ. ලද කටහඬින් පිරිසිදු වෙන්නේ නැහැ. ඇඟේ හැඩරුවෙන් පිරිසිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන දක්ෂතාවලින් පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු වෙන්නේ කණ්ණාඩිය අපි ළඟ තියෙන්න ඕනේ. මොකක්ද ඒ කණ්ණාඩියේ නම? නුවණින් විමසීම. නුවණින් විමසීම නැමැති කැඩපත තමා ළඟ තියෙන්න ඕනේ. නුවණින් විමසීම නැමැති කැඩපත තියෙන්න ඕනේ. එතකොට නුවණින් විමසනවා කියන්නේ මොකද්ද? යම් ක්‍රියාවක් කළ විට ඒක විමසා බලන්න කොයි විදිහටද බලන්න? තමාට හිතසුව පිණිස පවතිනවාද? අනුන්ට හිතසුව පිණිස පවතිනවාද? එහෙම බලද්දි තේරුණොත් මේක තමාට හෝ අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා ඒක ආය කරන්න එපා. යම් ක්‍රියාවක් කළාට පස්සේ තමාට තේරෙනවා නම් මේක තමාටත් හිතසුව පිණිස පවතිනවා අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා කියලා ඒ බඳු ක්‍රියා කළ යුතුයි. හැබැයි ඒ වගේම එබඳු ක්‍රියා කරලා සතුටක් ලැබිය යුතුයි. දැන් බලන්න අපි ඔන්න මෑත භාගයේ අපි හොඳ දෙයක් කළා. අලව රෝහලේ ගර්භණී වාට්ටුව ප්‍රසූතිකාගාරයේ හදපු එක. ඒතර ඒකට මේ මන් දන්නේ සහභාගී වුණා යෞවන සභාවේ කවුද සහභාගී වෙච්චයි? දූලා ටික දෙනයි. ගොඩක් දරුවන්ට ඒ අවස්ථාව අහිමි වෙලා එනං. මොකද හේතුව මේ අපි දැනුම් දුන්නේ නැද්ද ගිය පාර? සහභාගීත්වයේ බොහොම අඩුයි. ඒ හොඳ දේවල් වලට සහභාගී වෙන්න තියෙන අවස්ථාව ඇති කර ගන්න ඕනේ. එතකොට මේ අපි රත්නපුරේ හොයලා බැලුවා. රත්නපුරෙත් මේ தත්ත්වෙමයි තියෙන්නේ. අලුතින් උපන්න දරුවන් ඉන්නවනේ. ඒ දරුවන්ට අම්මලාට කිරි දෙන්න වෙනම තැනක් තියෙනවා. ඒකට කර්ටන් එකක් දාගන්නවත් මිනිස්සුන්ට මොළේ නෑ. අපි කෙනෙක් ළමයි ඇසෙව මොකක්ද ඕනේ මෙන්න මේකට කර්ටන් එකක්වත් අපිට නෑ කිව්වා. එතකොට තරුණ දූලට දරුවෝ ලැබුණාට පස්සේ ආවරණයක් මේ දරුවන්ට කිරිපවන්න ඉබන්දු එකක්වත් මේ ඕනේ කියන අදහස ඉබන්දු ඕනේ කියන අදහසින් නමුත් මිනිස්සු එහෙම එකක්වත් දෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ මට්ටමෙන්වත් කල්පනා කරන්නේ නෑ. ඊට පස්සේ තමයි අපිට ඒ වගේ අවශ්‍යතා ගොඩාක් මං හිතන්නේ ඒක අපිට ලේසියෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් දැන් මට තාම විස්තරي හම්බුන්නේ නෑ. මේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කළා ඉවරුණාට පස්සේ අපිට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේලා නම් සෑහෙන පිං කරගත්තා ඒකදී. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා සෑහෙන දැන් අර බෝඩ් රවුන් යන මේ ඩීම නෝන මාත්‍යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ සමහර දවස්වලට රාත්‍රී 1ට බෝඩ් රවුන් යනකොට මේ පුදුමයට පත් වුණා කෝ මේ මූණට අර මේ මාස්ක් එක දාගෙන සමහර සාන්නසල බිත්ති කඩනවා දැක්කාම රෑ 1ට 2ට පිරිසිදු කරන්න ස්ථානේ පුදුමයට පත් වුණා කෝ අපි මෙච්චර කාලෙ දැකලා තිබුණේ අපි වැඳුම් පිදුල් ලබන කොටසක් විතරයි මේ විදිහට පින් කරන්න කැමතියි කියලා අපි දැන හිටියේ නෑ කිව්වා. ඒ නිසා මේ යමක් කළාට පස්සේ කරපු දේ ගැන සතුටක් විඳින්න පුළුවන්. අන්න ඒක ඔබේ ජීවිතේට හොඳට ඔබ පුරුදු කරගන්න. යමක් කිව්වට පස්සේ මේ කියපු දේ මටත් හිතසුව පිණිස පවතුනානේ අන් අයටත් හිතසුව පිණිස පවතුනානේ කියලා කියපු දේ ගැන සතුටක් විඳින්න පුරුදු වෙන්න. යමක් සිතුවා නම් මා මේ සිතපු දේ මටත් හිතසුව පිණිස පවතුනානේ අන් අයටත් හිතසුව පිණිස පවතුනානේ කියලා ඒ ගැන සතුටක් විඳින්න පුරුදු වෙන. මොකද මේ එහෙමනම් අපි මම කිව්වේ ඔබට මුලින්ම මතකද මේ යෞවනයන්ගේ විවිධාකාර මේ වචන තියෙන මම පාවිච්චි කරන්න කැමති නෑ. මං ඔබ දැකලා තියෙනවා මම තාරුණ්‍ය කියන වචනවත් මම පාවිච්චි කරනවාද? ආම් පාවිච්චි කරන්නේ නෑ ඒ ඉමිටේෂන් වචන. ඒ හේතුව ඒ වචන ඔක්කොම දැන් වාණිජකරණයට ලක් වෙලා. ඒ සෑම වචනයකින්ම මේ තරුණ සමාජයේ දැඩි වාණිජකරණයකට ලක් කරලා තියෙනවා. සතුටක් දෙන්න. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නෝනින් කල්පනා කරලා තමාටත් හිතසුව පිණිස පවතින, අනුන්ටත් හිතසුව පිණිස පවතින දෙයක් කළා සතුටක් විඳින්න. තමාටත් හිතසුව පිණිස පවතින, අනුන්ටත් හිතසුව පිණිස පවතින දෙයක් කියලා සතුටක් විඳින්න. තමාටත් හිතසුව පිණිස පවතින, අනුන්ටත් හිතසුව පිණිස පවතින දෙයක් සිතලා සතුටක් විඳින්න. මේක දන්නේ නැති අය මේක වැරදි විග්‍රහ කරනවා. එක තැනක තියෙනවා තාලපුට. තාලපුට කියලා කියන්නේ ඒ කාලේ හිටපු මේ ඒ කාලේ තිබ්බ ෆිල්ම් තිබුණේ නෑනේ. ඒ කාලේ තිබුණ නාට්‍ය. නාට්‍ය විතර නාට්‍ය රඟ දක්වන නළුවෙක්. බුදුරජාන් වහන්සේ ළඟට ඇලක්ව ස්වාමීන් වහන්සේ අපිට මේ අපිට උගන්වපු ගුරුනාංශ කියලා දීලා තියෙන්නේ මේ මිනිස්සුන්ට සතුට උපද්දවපන් රඟපාලා. එතකොට නුඹලා මොකද්ද නමක් කියලා අන්න අස්වල් දිවි ලෝකෙ උපදිනවා. බුදුරජාන් වහන්සේ මේක ඇත්තද කිව්වා. තාලපුට අපි ඔබ කතා කරන්න ඕනේ නෑ, වෙන එකක් මගෙන් අහන්න. මම ඒකම අහනවා, ආයෙත් ඒකම අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ කිව්වා එහෙනම් තාලපුට අහගන්න, දැන් මම තුන් පාරක් ඔයාට කිව්වා අපි වෙන එකක් කතා කරමු කියලා. මේකම අහනවා. හැබැයි වෙන මතක තියාගන්න, මේ සිටේ තියෙනවා මූලික අකුසල් තුනක්. මොනවද? රාගයත්, ද්වේෂයත්, මෝහය. එතකොට රඟපාන්න ගිහිල්ලා ඕකින් එකක් හරි වර්ධනය කරනවා නම් මිනිසෙකුගේ ඒක මිනිසෙකුට කරන යහපතක් නෙවෙයි කිව්වා. ඒක මිනිසෙකුට කරන අයහපතක්. මොකද ඒක ප්‍රහාණය කළ යුතු එකක්. ඒ ප්‍රහාණය කළ යුතු එක අවශ්‍යන්නේ සතුටක් දෙන්න. එතකොට එහෙම අවශ්‍යලා හිට ඒක පිනක් කියලා හිතලා ඒ පිනෙන් දෙවියන් අතර උපදින්න හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය කිව්වා. අකුසලයකට උදව් කළා ඒ තුලින් දෙවියන් අතර උපදිනවා කියලා හිතුවාම මිත්‍යා දෘෂ්ටිය. කිව්වා මිත්‍යා දෘෂ්ටිකයාට තියෙන උපදින්න තැන් දෙකයි, එක්ක නිරේ, එහෙම නැත්නම් තිරිසන් අපාය. දෘෂ්ටි මෙයා අඬන්න ගත්තා. අඬන්න ගත්තාම බුදුරජාණන් වහන්සේ මදාලා ඒක නිමං කිව්වේ යාට ඔක අහන්න ඉපා කියලා මගෙන්. හැබැයි මෙයා මහණ වුණා. මෙයා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉලක්කය මනුෂ්‍යාව සැබෑ ලෙසම පිරිසිදු කිරීම. මනුෂ්‍යාව සැබෑ ලෙසම පිරිසිදු කරන ආකාරයේ මේ දේශනාව හොඳට පේනවා. දැන් බලන්න මේ දැන් අපි හිතාගෙන ඉන්නේ නෑමෙන් නෑමෙන් පිරිසිදු වස්ත්‍ර ඇඳීමෙන් පමණක් අපිට පිරිසිදු බව ලැබෙනවා කියලා. නමුත් මේකේ හරි පැහැදිලි පිරිසිදු බව ලැබෙන්නේ නුවණින් විමසීම සහ තමාටත් අනුන්ටත් අහිත පිණිස දුක් පිණිස හේතු වෙන දේවල් බැහැරකොට තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින දේ කිරීමෙන්. ඒ නිසා ඔබට තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින දේ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු.